සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යතෝ කෝ අරිය ශාවකෝ ජාතිංච පජානාති ජාති සමුදයංච පජානාති ජාති නිරෝධංච පජානාති ජාති නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡම් පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සන්ධම්මන්ති සදහවත් පින්නතුනි අදත් සිරිත් පරිදි සතිපතා සිදු කෙරෙන ධර්ම සාකච්ඡාවයි සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේහි සතිපතා සිදු කෙරෙන ධර්ම සාකච්ඡාව මේ දිනවල වස් කාලයේ සිදු කෙරෙන පින්කම් මාලාව හැටියට ඒ පින්කම් වලට එකතු කරගෙන මේ ආගමික වැඩසටහන අපි සිදු කරනවා. අද 2014 අගෝස්තු මාසේ මුල්ම දවස එක. ඉතින් අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සම්මාදිට්ඨි සූත්‍රය ඇතුළත් සම්මාදිට්ඨිය දිනු කර ගැනීමට හේතු වන කරුණු අතරින් ජාති කියන කොටසයි අද සාකච්ඡා කරන්නේ. ජාති කියන්නේ උපත කියන එක, ඉපදීම කියන එක. ඉතින් අපි කලිනු සඳහන් කර පරිදි අපි සති 4ක් තිස්සේ පසුගිය සතිවලදී මේ සම්මාදිට්ඨි සූත්‍රයට අදාළ කරුණු සාකච්ඡා කරමින් ආවේ. සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් වෙනවා ධර්මයේ පිළිබඳව සැබෑ ලෙස අවබෝධය දැක්ම පැහැදිලි වෙන්නට නම්, ඒ වගේම සද්ධර්මයට නියම ලෙස පැමිණෙන්නට නම් අපේ ජීවිතෙහි අපි ලබාගත යුතු අවබෝධයන් 16ක් පිළිබඳව මේ සූත්‍රයේ දැක්වෙනවා. මේ සූත්‍රය විස්තර කරන්නේ අපි කලින් සඳහන් කර පරිදි ධර්ම සේනාධිපති සාරිපුත්ත ස්වාමින් වහන්සේයි මේ සූත්‍රය විස්තර කරන්නේ. එක් දිනක් සරියුත් හාමුදුරුවෝ අනේ ස්වාමින් වහන්සේලා සමගින් අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කරනවා භික්ෂූනි ඇවැත්නි ආවුසෝ කියලා තමන්ගේ සහෝදර භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. ඒ ආමන්ත්‍රණය කරපු අවස්ථාවේදී සරුවත් හාමුදුරුවම ප්‍රශ්නයක් ඇහුවා. සම්මාදිට්ඨිය කියලා කියනවා කොතකින්නම් සම්මාදිට්ඨියට පත් වෙනවද, නැත්නම් සම්මාදිට්ඨිය ලබා ගන්නේ කොහොමද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළා. මේ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා දීපු උත්තරය තමයි, ස්වාමීනි ඔබ වහන්සේගෙන් අපි එක දැනගන්න අපි බොහෝ දුර ඉඳලා උනත් අපි එනවා කියලා. ඒකෙන් සඳහන් කළේ ඔබ වහන්සේම මේක කියනවා නම් අපට හොඳයි කියලා. ඉතින් එහිදී සරුවත් හාමුදුර මුලින්ම එහෙනම් හොඳින් මැනවින් මේක අහන්න කියලා සඳහන් කළා තමයි සූත්‍රය සඳහන් කළේ. දැන් පෙළදහම අධ්‍යයනය කරනකොට අපට පේන ප්‍රධානම ලක්ෂණයක් තමයි බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට බණ කියන වෙලාවකදී වුණත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනස් ස්වාමීන් වහන්සේ කෙනෙකුට බණ කියන වෙලාවකදී වුණත් මුලින්ම කියන කාරණේ තමයි හොඳින් අහන්න කියලා. ඔව් සාදුකම් මනසික හරෝත කියලා තමයි පටන් ගන්නෙ. බුදුහාමුදුර රහතන් වහන්සේට කියන බණකදී වුණත් එහෙමයි. ඔව් ඉතින් අනිත් අය ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඔව් අවධානය එහෙම නොගිහිල්ලා හොඳට මේ ගැන අවධානයෙන් කල්පනාවෙන් හිත එකඟ කරගෙන අහන්න කියලා මුලින්ම සඳහන් කරනවා ධර්ම ශ්‍රවණයට ප්‍රවේශයක් විදියට. ඉතින් සරුවත් හාමුදුරු මේ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලාටත් එහෙම කිව්වේ එහෙනම් හොඳට අහගන්න කියලා. අහගන්න කියලා තමයි සම්මා දිට්ඨිය ලබා ගැනීම සඳහා පළවෙනි පියවර හැටියට දේශනා කරේ. යම් කිසි කෙනෙක් කුසලයේ දන්නවනම් කුසල මූලයේ දන්නවනම් අකුසලයේ දන්නවනම් අකුසල මූලයේ දන්නවනම් එපමණකින් කෙනෙක් සම්මා දිට්ඨියට පත් වෙනවා. කුසල අකුසල ගැන සඳහන් කළේ වුණාට පස්සේ ඒකට කියන කම්මපත වාරය කියලා. කම්මපත වාරය ගැන සඳහන් කළ ඉවර වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා ඇහුවා සරියුත් හාමුදුරනේ වෙනත් ක්‍රම නැද්ද සම්මා දිට්ඨිය ලබා ගන්න කියලා. එතකොට බුදුන් සරියුත් හාමුදුරුවෝ සඳහන් කරනවා තව තියෙනවා යම් කෙනෙක් ආහාරය දන්නවනම් ආහාරයේ ඇතිවීම දන්නවනම් ආහාරයේ නැතිවීම දන්නවනම් ආහාරය නැති කරන මාර්ගය දන්නවනම් එපමණකින්ම සම්මා දිට්ඨියට පත් වෙනවා කියලා. ඒ කරුණ සඳහන් කරනවාට පස්සේ ආයහනේ න බුදු සරුවත් හඳුරන්නේ තවත් ක්‍රම නැද්ද සම්මාදිටි ලබා ගන්න කියලා. ඒක කියන තවත් තියෙනවා. යම් කෙනෙක් දුක මොකද්ද කියලා දන්නවනම් දුකට හේතුව දන්නවනම් දුක නිරෝධය කියන දුක නැති කිරීම දන්නවනම් දුක නැති කරන මාර්ගය දන්නවනම් එපමණකින්වත් යම් කෙනෙක් සම්මාදිටියට පත් වෙනවා කියලා. ඒක කිව්වට පස්සේ අහනවා සරුවත් හඳුරන්නේ තවත් ක්‍රම නැද්ද කියලා. ඊට පස්සේ කියනවා යම් කිසි කෙනෙක් ජරා මරණ දන්නවනම් ජරා මරණ වලට හේතුව දන්නවනම් ඒක නැති කිරීම දන්නවනම් ඒක නැති කරන මාර්ගය දන්නවනම් එපමණකින්ම සම්මාදිටියට පත් වෙනවා කියලා. ඒක සඳහන් කළාට පස්සේ ආයහන සරියත් හඳුරන්නේ තවත් ක්‍රම නැද්ද මේ වගේ සම්මාදිටිය ලබන්න කියලා. පස්සේ කියනවා තවත් තියෙනවා ඒ තමයි යම් කිසි කෙනෙක් ජාතිය නැත්තම් ඉපදීම දන්නවනම් ඉපදීමට හේතුව දන්නවනම් ඉපදීම නැති කිරීම දන්නවනම් ඉපදීම නැති කරන මාර්ගය දන්නවා නම් එපමණකින්වත් සම්මාදිටියට පත් වෙනවා කියලා. ඇත්තෙන්ම මුළු බුද්ධ ශාසනයම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සියලුම ධර්ම දේශනා ඉලක්ක කරන්නේ සම්මාදිටිය ඇති කරගන්න. ඔය සම්මාදිටිය කියන්නේ දැනුම, අවබෝධය, ප්‍රඥාව, නුවණ ලබා ගැනීම. මේ නුවණ ලබාගත්තු ප්‍රමාණයට තමයි අපි කොච්චරනම් ධර්ම මාර්ගයේ ඉදිරියට යනවාද කියන එක තීරණය වෙන්නේ. මේ ධර්මඥානෙ ඇති වෙන්න අපි අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව ඇති වෙන්නටත් ඕන. ඒ ශ්‍රද්ධාවයි ධර්මඥානයයි දෙකම ඇති වුණොතින් පැහැදිලිවම අපට මේ ධර්ම මාර්ගය යන ලොකු වීරියක් ඇති වෙනවා. මොකද අපට පැහැදිලිවම පේනවා මේක තමයි සැප ලබන්න අනුගමනය කරන්න තියෙන ලේසිම ක්‍රමය කියලා. ඔව් දැන් අපට රැකියාවක් උපයන්න හරි මුදල් උපයන්න ලේසිම ක්‍රමයක් තියෙනවා අපි කරන්නේ ඒකනේ නේ. ඔව් ලේසිම එක තමයි අපි කරන්නේ. ඉක්මනින්ම වැඩිම ධනයක් උපයන තියෙන ක්‍රමය තමයි අපි කරන්නේ. ඔව් අන්න ඒ වගේම තමයි මේක. ඒ වගේම තමයි යම් කෙනෙක් හරියට ධර්මයේ දැනගන්න ගන්න යාට තේරෙනවා මේ ධර්මයේ අනුගමනය කිරීම තමයි ඉක්මනින්ම දුක නැති කරන ක්‍රමය. ඉක්මනින්ම සතුට දිනු කරන ක්‍රමය කියලා. එතකොට ඒ තැනත්තාගේ ජීවිතෙහි ධර්ම ශ්‍රවණය, ධර්මයේ මෙනෙහි කිරීම, ධර්මයේ හැසිරීම තමයි එයාගේ ජීවිතයේ ප්‍රධානම වැඩේ වෙන්නේ. ප්‍රධානම ඉලක්කය, ප්‍රධානම අරමුණ වෙන්නේ. අනිත් දේවල් සියල්ලක්ම අනිත් කොච්චර වැදගත් දේවල් තිබුණත් ඒව දෙවෙනි තුන්වෙනි කාරණා බවට පත් වෙනවා. ඔව් බුදුහාඳුරෝ කියනවා හරි ලස්සන උපමාවක්. යම් කිසි කෙනෙකුට උලක් ඇනිච්ච වෙලාවක දැඩි ජීවිත හානියක් වෙන පිහියකින් යන වෙලාවකදී නැත්නම් කොණ්ඩේ ගිනිගත් වෙලාවකදී අන්න ඒ ගින්න නිවන්නටත් වඩා වේගෙන් අන්නේ උලායින් කරන්නටත් වඩා වේගෙන් මේ ධර්මයේ හැසිරෙන්න උනන්දු වෙන්නේ කියලා. ඒ තරම්ම මේකේ වැදගත් සමාවධාරණය කළ තියෙන විශේෂයෙන්ම මේ සක්කාය දිටිය දුරු කරන්න කියලා. සක්කාය දිටිය දුරු කිරීම සඳහා එවැනි උනන්දුවක් තියෙනවනේ කියලා. සක්කාය දිටිය කියන්නේ තමන් කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් අපේ හිතේ අභ්‍යන්තරයේ තියෙනවා. ඔව් අන්න ඒ හැඟීම අන්න ඒ වැරදි ආකල්පයේ දුරු වෙන විදිහෙහි වැඩපිළිවෙලක යෙදීම සඳහා දැඩි උනන්දුවක් ඉක්මනක් අපට තියෙනවා. අර වගේ උපමාවක් කියන්නේ කියන තැන ලොකුම උපමාවක් කිව්වා. ඔළුව ගිනි ගත්ත වෙලාවකදී අපි ඇත්තෙම නෑනේ වෙන මොකුත් හොයන්නේ. ඕ නමුත් මේක නිවන්ටත් වඩා උනන්දු වෙන්න කියනවා. අරක සක්කාය දිටිය දුරු කරන්න මේ ධර්ම ශ්‍රවණය කළා. මොකද මේ ඔළුවට ගිනි අරගෙන හෝ මේ උලෙන් එන හානිය වෙන්නේ උපරිම වෙන්නේ මේ ජීවිත හානියක් විතරයි. එතනට විතරයි. නමුත් බැරි වෙලාවත් හිත පල්ලෙහාට ආවොතින් හිත කුසලයෙන් පිරුණොතින් ඒවන පරිහානියෙන් වෙන ජීවිත හානියදී වෙන අවාසිය ඇතැම් විට අවුරුදු ගණන් වලින් නෙමෙයි කල්ප ගණන් වලින් ගෙවන්න වෙනවා. බුදුහාමුදුරේ ගැන පැහැදිලිවම දැකලා තමයි අපට ඉතාම කරුණාවෙන් මේක දේශනා කරේ. අපිව පීඩාවටපත් කරන්න හෝ අපිව වෙහෙසටපත් කරන්න නෙවෙයි. ඔව් අපි ගැන ලෝකයේ යම් කිසි කරුණාවන්ත කෙනෙක් හිටියනම් බුදුහාමුදුර තමයි ඉහළම කෙනා. ඔව් උන්වහන්සේ පැහැදිලිවම දැක්කහලු මිනිස්යන්ට ලොකු අනතුරක් තියෙනවා. අපායට වැටෙන්න හැකියාව අපි හැමදෙනාටම තියෙනවා. ඒ වගේම දුගතිගාමී වෙලා දුක් විඳින බොහෝ කල දුක් විඳින හැකියාව අපට තියෙනවා. අන්න ඒ අනතුරින් බේරන්න තමයි මේ සියලුම අනුශාසනා කළ තියෙන්නේ. එහිදී ප්‍රධානම දේ තමයි මේ සම්මා දිට්ඨිය ලබා ගැනීම කියන එක. නිවැරදි දැක්මක් ඇති කර ගැනීම. දැන් අපි අන්ධකාර තැනක ඉන්නකොට පොඩි ආලෝකයක් ලැබුණොත් අපට පොඩ්ඩක් තේරෙන මොකක් හරි ඡායාවක් මේ බිත්ති ටිකක් හරි තියෙනව නේද කියලා නේ. ඒ ආලෝකේ වැඩි වෙන මොකද්ද වෙන්නේ? අපට හොඳට පැහැදිලි වෙනවා මෙතන මොකද්ද තියෙන්නේ, මොකද්ද අනතුර, කොතෙන්ද පිට වෙන්න ඕන, කොතෙන්ද ඇතුල් වෙන්න ඕන, කන්න බොන්න මොනවද තියෙන්නේ කියලා ඔක්කොම දැනෙනවා මේ ආලෝකේ ලැබීමත් එක්ක. අන්න ඒ වගේ සම්මා දිටියත් අන්න ඒ වගේ ආලෝකයක්. ඒ ආලෝකය අපේ ජීවිතයට ලැබෙනකොටම ජීවිතය කරන මෝඩකම් ටික ඔක්කොම පේන ගන්නවා. ඔව්. හරඳුර හිටියා වගේ, ඔය රණ්ඩු සරුවල් එන ඒවා, බොරු කියන ඒවා, කේලම් කියන ඒවා, අසංවරෙන් ඉන්න ඒවා, අනිත්‍යයට ඊර්ෂ්‍යා කරන ඒවා මේ ඔක්කොම වගේම තියෙන වැරදි ටික අපිට පේන ගන්නවා. ඒක පෙනිච්ච ගමම අපි මේවගෙන් අත්හරිනවා. මේ මහා අකුසලයකට යන්නේ තමන්ටම ලොකු හානියක් වෙන්නේ, තමන්ම මේ අකුසල කරගන්නේ, තමන්ටමයි දුකටපත් වෙන්නේ කියලා හැකිතා සිග්මන්ට් එකකින් අයින් වෙනවා. ඔව් දැන් අපි කියමු අපි කරුවල කාමරයක හිටියා. ඉන්නකොට ලයිට් එකක් ටික ටික වැටෙනකොට අපිට පේනවා මෙන්න මේ පැත්තකින් කටු තියෙනවා. ඔව් මේ පැත්තකින් ඇතැම් විට සර්පෙක් ඉන්නවා. ඔව් මේ පැත්තකින් වීදුරු කටු ටිකක් තියෙනවා. ඔක්කොම අපිට පේනවා. පෙනිච්ච ගම මොකද වෙන්නේ? අපි තාම ප්‍රවේශම් වෙනවා. අපි දුවන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ. ඉතාලම සීරුවෙන් අර වගේ මගේ හැරලා අපි යනවා. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතේත් අපි කටු වැනෙන දේවල්, සර්කෝ දෂ්ට ගන්න ඒවා, වීදුරු කටු වැනෙන ඒවා හුඟක් අපි දැනට ලං කරගෙන ඉන්නේ. ඔව්. මේ ආලෝකය, මේ අන්ධකාරය දුරු වෙලා මේ ධර්මයේ නැමැති ආලෝකය ලැබෙනවත් එක්කම අපට මේව පේන්න ගන්නෝ. පෙනිච්ච ගමන් අපි හැකිතා කරවගෙන අයින් වෙනවා. අයින් වෙන විතරක් නෙවෙයි සැප ලබන ක්‍රමයකුත් මේ ධර්ම තුල තියෙනවා. අර ආලෝකය ලැබෙනවත් එක්ක ඊට පස්සේ අපි දන්නවා මේකෙන් පිට වෙන්න ඕන නම් පිට වෙන පැත්තත් අපිට පේනවා. අන්න ඒක වගේ තමයි කුසල් වඩන පැත්ත. එක පැත්තකින් අකුසල් පැත්තෙන් දුර වෙන්න ඕන, අනිත් පැත්තෙන් කුසල් වඩන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධහම තුල මේ සම්මා දිට්ඨිය ප්‍රඥාව වැඩිවීමට ප්‍රධානම ජීවිතයේ අරමුණක් කරගෙන තියෙනවා. පඤ්ඤා නරාණං රතණං කියලා කියනවා. ප්‍රඥාව තමයි මිනිසුන්ට තියෙන ලොකුම මැණික කියලා. නත්ති පඤ්ඤා සමා ආභා කියලා කියනවා. ප්‍රඥාව සමාන ආලෝකයක් නැහැ කියලා. ප්‍රඥාව සමාන ආලෝකයක්. පඤ්ඤාය පරිසුජ්ජතිය කියලා කියනවා. ප්‍රඥාවෙන් තමයි හිත පිරිසුදු වෙන්නේ කියලා. මනස පිරිසුදු වෙන්නේ කියලා. මේ වගේ ප්‍රඥාව ගැන තමයි මුළු බුදු දහමම වර්ණනා කළේ තියෙන්නේ. ප්‍රඥාව කොච්චර තියනවද කියලා මත තමයි අපි කොච්චර සතුටෙන් ඉන්නවද, කොච්චර මානසික සුවයෙන් ඉන්නවද කියන එක තීරණය වෙන්නේ. අන්න ඒ ප්‍රඥාව ලබන්න හේතු වෙන ප්‍රධානම කාරණයක් තමයි ධර්ම ශ්‍රවණය කියන එක. විවිධ පැති වලින් අපි මේ දුක ඇති වෙන ක්‍රමවේදයන් දැනගන්නට ඕන. එතකොට සම්මා දිට්ඨියෙන් මේ කියන ක්‍රම 16ම කියන්නේ මොකක්ද අපට? මෙන්න මේ ප්‍රඥාව නුවණ ඇති වෙන හැටි. අපට දුකෙන් නිදහස් වෙන ක්‍රමය තමයි මේ ක්‍රම 16ම අපට කියන්නේ. කඩල කියන්නේ එක එක න්‍යාය. එකකින් අහුනොත් ඇත්තෙම මේ 16 හරියට ගඟකට බහින තියෙන චොටු පොළවල් 16ක් වගේ. කොහෙන් බැස්සත් එකම ගඟට බහින්නේ. මොකද්ද ගඟ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔව් දැන් මේ හැම එකේම දැන් පත්‍රිකා ටික එකට තියලා බලන්න ඔක්කොම ටික හැම එකේම අන්තිමට තියෙන මාර්ගය හරියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔව් ඒක කොතනින් දැස්සත් බහින්නේ ගඟට, එකම ගඟට, ගඟට බහින තොටුපළවල් වගේ තමයි මේ 16. තොටුපළවල් 16ක් වුණාට ගඟ එකයි. ඔව් ඒ ගඟට වැස්සොත් ගඟ ගොහට යන්නේ මූදට යන්නේ. මූදට ගිහිලා තමයි නවතින්නේ. අන්න ඒ වගේ තමයි මේ ආර්ෂ්ණේ මාර්ගයට බැස ගත්තොත් නවතින කොහෙද? නිවනට ගිහිල්ලා. ඔව් නිවනට ගිහිලා නවතින්නේ. ඒක මේ ආත්මෙදි වෙන්න පුළුවන්, තව ආත්මවල 100කදී වෙන්න පුළුවන්. කොහොම හරි ටිකෙන් ටික අපි මේ පැත්තට තමයි යන්නේ. ඔව් ටික ටික අපි දුගෙන් නිදහස් වෙනවා, දුගතියෙන් මිදෙනවා, අකුසලයෙන් මිදෙනවා, කුසල වැඩි දියුණු කරගන්නවා. ටිකෙන් ටික අර පැත්තට තමයි යන්නේ. එතකොට මෙන්න මේ අංග 16ම අපිට කියන්නේ අර ගඟට බහින ස්ථාන වගේ. ඒ කොයි ස්ථානයෙන් බැස්සත් බහින එකම ගඟට, එකම ගඟ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අද අපි සාකච්ඡා කරන්නේ ජාතිය ගැන. ඕ යම් කෙනෙක් ජාතිය නැත්තම් ඉපදීම දන්නව නම්, ඉපදීමට හේතුව දන්නව නම්, ඉපදීම නැති කිරීම දන්නව නම්, ඊට මාර්ගය දන්නව නම්, එපමණකින්වත් කෙනෙක් සම්මාදිටියට පැමිණියා වෙනවා. තමන්ගේ දැක්ම දෘෂ්ටිය ඍජුණා වෙනවා. ධර්මෙහි නොසෙල්ලෙන ප්‍රසාදයට පත් වෙච්ච කෙනෙක් වෙනවා. ආගතෝ ඉමං සද්ධම්මං, මේ සද්ධර්මයට බැසගත්තු කෙනෙක් වෙනවා. යම් ස්ථාවර වෙනවා, එන්න එන්න ධර්මයේ තහවුරු වෙනවා. තමන්ගේ ජීවිතයේ තියෙන අර අඳුරු පාටල ඔක්කොම ටිකෙන් ටික අඳුරු කරනවා. යාගේ ජීවිතයේ මහා ආලෝකයක් දැල්වගෙන තමයි හැම තැනම යන්නේ. එතකොට අනිත් පොඩි පොඩි දේවල් එයාට ඇත්තට ගාන නැහැ. අර අනිත් ඔක්කොම කලමෙදිරි වගේ පේන්නේ යාට. ඕ එයාට මුළු ලෝකෙම ගෙනල්ලා උපුවකින් දුන්නත් එයාට නිකන් කලමෙදිරියක් වගේ පේන්නේ ටික. එයා මහා අසූරියෙක් දැල්වගෙන අතේ තියාගෙන ඉන්නේ. ඔව් ඒ ආලෝකය තමයි ආ ලබන්නේ. ඒ නිසා මුළු ලෝකෙම දෙනවට වඩා වෙන දෙයක් නැහැ නේ අපිට නේ. එහෙනම් පොඩි ඉඩමකට දරුවන්ට කියනේ මහා පොඩි දේවල් ලෝ. ඔව් ඒවටත් අපි යුතුයකම් කරනවා. නමුත් අපි දන්නවා ඒව ඕන මොහොතක තමයි අහිමි වෙන්න පුළුවන්. ඈ ඔව් අපිට පාලනය කරන්න බෑ. ඒ ආල ලෙඩ වෙන්න පුළුවන්, අපිට කලින් මියන්න පුළුවන්. එහෙම නැතුණත් අපි යාරට කලින් මියන්න පුළුවන්. ඔව් කොහොම හරි අපිට වෙන් වෙනවා. ඔව් නමුත් මේ අවබෝධය කවදාවත් එහෙම වෙන දෙයක් නෙවෙයි. මේ අවබෝධය ලබන්න ලබන්න අපිත් එක්කම යන්නේ අපේ දියුණුවක් වෙනවා, අපේ දුක් පීඩා දුරු වෙනවා, අපේ එන්නේන මනස පිරිසිදු වෙනවා. ඔව් අපි දුකෙන් නිදහස් වෙනවා. එතකොට මොකද්ද ජාතිය කියලා කියන්නේ? මොකද්ද ඉපදීම කියලා කියන්නේ? බුදුහාමුදුරුවෝ යම් කිසි කාරණයක් ගැන කියනවා නම් කියන්න පුළුවන් උපරිම විස්තර ටික කියනවා. ආයි විද්‍යාඥයන්ටවත්, සමාජ විද්‍යාඥයන්ටවත්, මනෝවිද්‍යාඥයන්ටවත් කියන්න ඉතුරු වෙලා දෙයක් නැහැ. ඔව් අපි ආහාරය ගැන කිව්වනේ නේ. ආහාරය ගැන කබලින් ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියලා. ආහාරය ගැන මිනිස්සු දන්නේ මේ පොඩි මේ එළවලු බත් ටිකක් විතරයි. ඔව්. අපි ඒකේ නිර්මාණයක් දන්නෝනේ. ඒකෙන් හැදිච්ච මේ අපේ දායාදයක් දන්නෝනේ. ඒ කබලින් ආහාරයේ වෙනස් ඇතිකට ආහාරයක් වෙන හැටිත් අපි දන්නවා. අන්න ඒ වගේම තමයි ජාතිය කියන එක. මිනිසුන්ට සාමාන්‍යයෙන් පේන්නේ මේ මව කුසකෙන් බිහි වෙන ළමයෙක් විතරයි පේන්නේ. අමුද බුදුහාර සම්පූර්ණ විස්තරයක් කරන જાතිය ගැන. මොකන්ද විස්තරය? දැන් මේව දැනගන්න ගන්න අපේ දැනුම පුළුල් වෙනවා. හැබැයි ඉතින් මතක තියාගන්නත් ඕන. යා තේසං තේසං සත්තානං සම්මි සම්මි සත්තනිකායේ જાති සංජාති ඔක්කන්ති අබිනිබ්බති කන්දානං පහදු බාවෝ ආයතනානං පටිලාබෝ අයං උච්චතාවසෝ જાති. කතමා පනාවසෝ જાති. එවත්නි ජාතිය කියන්නේ මොකද්ද? උපත කියන්නේ මොකද්ද? යාතේ සංසේතානං ඒ ඒ සත්වයන්ගේ තම්මේ සම්මි සත්ත්වනිකායේ ඒ ඒ සත්ත්වනිකායන්හි ජාති ඉපදීමක් වේද? සංජාති මනාව ඉපදීමක් වේද? ඔක්කන්ති බැස ගැනීමක් වේද? අබිනිබ්බති නිර්මාණය වීමක් වේද? කන්දානම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ පහළවීමක් වෙනවනම් ආයතනානම් පටිලාබෝ ඇස්කනාසාදී ආයතනවල පහළවීමක් වෙනවා නම් මෙන්න මේකයි උපත කියලා කියන්නේ. ජාති කියලා කියන්නේ දැන් ওই බිත්තර වලට වගේ බැස ගන්න එක. බිත්තරේ මුලින්ම ජීවේ ඇති වෙන්නේ ඒක ජාති. නැත්තම් මව කුසට ඇති වෙන මුල් අවස්ථාව ජාති කියලා කියන්න පුළුවන්. සංජාති කියන්නේ ඒක නියම විදියටම ඉපදෙන එක. ඕ දැන් අර බිත්තරේට හෝ මව කුසට එන එක මුලින් තියෙන අවස්ථාවක්. ඒකේ බිත්තර කටුවෙන් එළියට එන එක නැත්නම් මව කුසෙන් එළියට එන එක තමයි සම්පූර්ණ උපත වෙන්නේ. ඔව් ඒකට කියනවා සංජාති කියලා. අර මුල් අවස්ථාවට කියනවා ජාති කියලා. සම්පූර්ණයෙන්ම බිහි වෙන අවස්ථාවට කියනවා සංජාති කියලා. ඊට පස්සේ තියෙනවා ඔක්කන්ති. ඔක්කන්ති කියන්නේ මව කුසකට බැස ගන්න වෙලාවට අපිට කියනවා පුළුවන් ඔක්කන්ති කියලා. ඈ නැත්තම් සමහර දැන් ওই සමහර සත්තු ඉන්නවා මේ ওই දැන් මඩ ගොහරු තැන්වල අපිරිසිදු තැන්වල සත්තු පහළ වෙන්නේ පොඩි පොඩි සත්තු. අන්න ඒ වගේ සත්තුන්ටත් කියන්න පුළුවන් මෙන්න මේ ඔක්කන්ති කියන එක. ඔව් සතෙක්කල ඉපදෙනවා. ඔව් මව් පියන්නේ නැහැ දැන් මෙතන. දැන් අඹ ගෙඩියක පිලුණු වෙච්ච තැනක පර වෙච්ච දෙයක නරක වෙච්ච ලෝලුවක වගේ එක පහළ වෙන එක. ඊට පස්සේ අබිනිබ්බත්ති සමහර සත්තු ඉන්නවා. අබිනිබ්බත්ති කියන්නේ ඉබේම පහළ වෙනවා. දැන් දෙවියන් වගේ අය ඕපපාතිකයි. මව් පියන්නේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් එයාලා කර්මාන් රූපෝ ෂණික වෙතන පහළ වෙනවා. ඔව් කලින් මුකුත් සලකුණක් නැහැ එකපාර පහල වෙනවා. මනුස්ස ලෝකෙත් එහෙම කලාතුරකින් ඉන්නවා. මව් පියන් නැතුව පහල නැහැ ඉන්නවා. බුදුහාර කාලෙත් එහෙම කීපයක් වෙලා තියෙනවා. ඔව්. එහෙම හිතා ගන්න බැහැ. නමුත් එහෙම වෙලා තියෙනවා. ඔව්. මව් මනුස්සරක ඊටාම කලාතුරකින් වෙන්නේ. හැබැයි දෙවියන් සම්පූර්ණ මෝපපාතිකයි, බ්‍රහ්මයන් ඕපපාතිකයි, සමහර නිරේ සත්තුන් ඕපපාතිකයි, සමහර ප්‍රේතයන් ඕපපාතිකයි. එහෙම ඉන්නවා. දැන් අපට පේන ওই බල්ල බලල වගේ සත්තුන් දෙමාපියෝ ඉන්නවා. නමුත් සමහර අසුර සත්‍යයන්ට, නිරේින සත්‍යයන්ට, പ്രേත ලෝකින සත්‍යයන්ටත් මව පියන්නේ ඒගොල්ලන් ඕපපාතික වෙන ඉබේම. ඒ තැන පහළ වෙනවා. දැන් දෙවි ලෝකෙත් එහෙමයි. දැන් දෙවියන්ගේ දරුවෝ එහෙම වෙන්නේ කොහොමද? තමන්ගේ ළඟ ඉපදුනොතින් තමන්ට පස්සේ එයා තමන්ගේ දරුවා වෙනවා. තමන්ගේ ළඟ පහළ වුණොතින්. එහෙම තමයි දරුවෝ తీරන්නේ. තමන්ගේ පිරිමි කෙනෙක්ගේ ඇඳ යම් කිසි දෙවියෙක් පහළ වුණා නම් එයා තමන්ගේ බිසව වෙනවා. ඔව් බිසවගේ දෙවංගණයෙක්ගේ ළඟ පහළ වුණා නම් ඇඳේ කවුරු හරි කෙනෙක් එයා තමන්ගේ සාමිපුරතේ වෙනවා. අන්නේ ක්‍රමයට යන්නේ කට්ටිය. දෙමෝපියගේ මේ මවකුසකෙන් බිහිවීමක් නෙමෙයි. කර්මාරෝපිය දැන් බුදුහාමරමේ ඔක්කොම විස්තර කළා. දැන් අපිට විශ්වාස කරන්න බෑනේ ඔහොම වෙන්න පුළුවන්ද කියලා. ඇත්තෙම අපි මුල් අවස්ථාවේදී ශ්‍රද්ධාවෙන් පිළිගන්නට ඕන. ඔව් ශ්‍රද්ධාවෙන් පිළිගන්නට ඕන. පස්සේ හැබැයි අපි ධර්මඥානය යනකොට අපටම ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් කවුරු හරි අපට ලොස් ඇන්ජලිස් වලට යන්නේ කොහොමද කිව්වහට පස්සේ මෙන්න මේ හවහන්දියක් තියෙන මෙන්න මෙතන ලොකු බිල්ඩින්ග්ක් තියෙන එතනින් දකුණට හැරෙන්න මෙහෙම යනකොට මේ බිල්ඩින් ටික අහුවෙනවා කිව්වහම අපි කලින් යාගෙන විශ්වාස කරනුනේ නේ. ඔව් විශ්වාස නොකර අපට කවදාවත් යන්න බෑනේ නේ. ඔව් දැන් දොස්තර මහත්තයෙක් බෙහෙත් ටිකක් දුන්නත් අපි ඒ ගැන විශ්වාස කරනුනේ. ඔව් නමුත් යාගෙන විශ්වාස නැත්නම් බොන්නෙත් නැහැ සෝවෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ තමයි කලින් විශ්වාසයක් දිනන. නමුත් ඒ හැමදාම මේ විශ්වාසය අවශ්‍ය නැහැ. කලකදී අපටම ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් කවුරු හරි ලොස් ඇන්ජලිස් වලට යන්නේ කියවට පස්සේ දැන් අපි ඒ මාර්ගය යනකොට දැන් ඔන්න යා කියපුවාන් දිහා හම්බෙනවා. දැන් මොන අපට විශ්වාසයි. හරියටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔහොමම ගිහිල්ලා ගිහිල්ලා මගේ සලකුණු ටික පසු කරන් ගියාට පස්සේ අවසානෙත් ගන්නවා. එතකොට තවදුරටත් අපට මෙයාට විශ්වාස කරන්න ඕනේ. ඔව් ඒක අපේම ප්‍රත්‍යක්ෂයක් වෙනවා. ධර්මයක් අන්නේ වගේ දෙයක්. අර විශ්වාසයේ නැත්තම් ගමන යන්න බෑ. ඔව් අර දැන් අපි ජීවිතේ භාගයක් මේ වගේ දේවල් කරන්නේ ඇත්තමනේ. ඔව් වාද්‍යවල කරන්නේ විශ්වාසයෙන්නේ. වැඩක් කරන්න කලින් අද්දගෙම නැහැ නේ ඇත්තෙමනේ. දැන් විශ්වවිද්‍යාලයකට ගියනොත් ඒ අවුරුදු ගාන ගත කරාට පස්සේ උපාධියක් ගන්න පුළුවන් කියලා විශ්වාසනේ තියෙන්නේ. අපිට අද්දගෙමක් නැහැ නේ ඇත්තෙමනේ. ඔව් කලින් ගත්තු අය දන්නවා අපි අපටත් මේ මාර්ගය ගියොත් ගන්න පුළුවන් කියලා දන්නවනේ. ඔව්. එහෙමනේ දැන් අපේ උපැන්න සාතික කොහොමද විශ්වාස කරන්නේ? අපි දැකලත් නෑ අපි දන්නේ නෑ. අපි ඉපදිච්ච දවස මතකද අපට? අපේ අම තාත්ත කවුද කියලා අපි පරීක්ෂණ කළාද? අපි ඔක්කොම විශ්වාසින්නේ පිළිගන්නේ. දැන් ඊට පස්සේ ඒක ඔව්. ඒ අපටම ප්‍රත්‍යක්ෂ වෙනවා. තාමත් ඇත්තෙම අපිව විශ්වාසින්ම පිළිගන්නේ. ඔව්. අපිට වෙන පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. එහෙම නැහැ කියලා ඒක බොරුවක් නෙවෙනේ නේ. ඔව් අන්න ඒ වගේ තමයි ඇත්තෙම අපි ජීවිතේ හුඟා දේවල් විශ්වාසය මත තමයි විශ්වාස කරන්නේ. එහෙම ගන්න අපි ඇයි අපිට ධර්ම ගැන ඉස්සරහට කියන්න බැරි? මෙච්චර වටිනා දෙයක් ගැන. මෙච්චර ප්‍රත්‍යක්ෂ තමන් පිළිපදිනකොට තමන්ටම ඉක්මනින්ම ප්‍රතිඵල පේන මෙවැනි දහම අපට අනිවාර්යෙන් විශ්වාස කරන්න පුළුවන් වෙනවා. අපි බුද්ධිමත් නම්. ඒක. ඔව්. ඉතින් එතෙන්ද කියනවා එතකොට සත්‍යයන් කියන්නේ බිත්තරයට බැස ගන්න වෙලාව වෙන්න පුළුවන්, මව කුසට බැස ගන්න වෙලාව පුළුවන්, මව කුසෙන් බිහි වෙන වෙලාව වෙන්න පුළුවන්, බිත්තරෙන් එළියට වෙලා වෙන්න පුළුවන්, තැනක ඕපපාතික වෙන්න පුළුවන්, යම් කිසි තැනක දැන් මඩගුහරුවක් වගේ තැනක ඉපදෙන තැන් වෙන්න පුළුවන්, දෙවිය බ්‍රහ්මයක් වගේ ඉබේම ආයතන ටික පහළ වෙන අවස්ථා වෙන්න පුළුවන්. මෙන්න මේ හැම අවස්ථාවක්ම ජාති විදිහට සලකනවා, උපදක් විදිහට සලකනවා. එතකොට මේ වගේ තැන්වල ඉපදෙන සත්වයන් තමන්ගේ කර්මානුරූපව විවිධ විදිහෙහි දුක් සැපේ සත්වයන් ඉඳිනවා. තමන් කරා වූ කර්මයන්ට සාපේක්ෂව ඒ තැන් වලට බැස ගන්නකොට ඒ මුලින්ම පහළ වෙන සිතට අපි කියනවා ප්‍රතිසන්දි විඥානය කියලා. ඒ ප්‍රතිසන්දි විඥානයේ තීරණය කළා තියෙනවා අපේ ජීවිතයේ පිළිබඳව සැලකිත ප්‍රමාණයක්. දැන් අපි කියමු නුගෑටයක් කියලා. නුගෑටයක් බොහොම පොඩිනේ. ඒ නුගෑටේ තියෙනවා සාරය, ගහ කොච්චර ලොකු වෙනවද, කොළ කොයි වගේද, ඇතිවන ගෙඩි මොහොමද, මුල් කොහොමද, කඳ කොහොමද කියන එක අර පොඩි බීජේ තියෙනනේ ඔක්කොම. ඒ නිසානේ නුගෑටේකුයි නැත්තම් ඇතැමිට වෙරළු වැටේකුයි එකතැන හිටෙව්වහම දෙක දෙවිදියක් වෙන්නේ නේ. එකම පොළවේ එකම තැන එකම වතුර ටික දාන්නේ. ඔව් අර ඇටේට බීජයට අනුව තිරණය වෙනවා. මවකුසකත් ඒ වගේ. එකම මවකුසේ දරුවෝ දෙන්නෙක් බිහි වුණත් ඒ දෙන්නා සම්පූර්ණයම වෙනස්. ඔව් ඒ අයගේ කර්ම බීජයට අනුව එයා කොච්චර වයසක් ගත කරන කෙනෙක්ද, එයා ගෑනු ළමයිද පිරිමි ළමයිද, එයාගේ කොණ්ඩය කොයි වගේද, එයාගේ බුද්ධිය කොයි වගේද, එයාගේ නිරෝගී භාවය කොහොමද, එයාට කොච්චර අධ්‍යාපනය ඉහට යන්න පුළුවන්ද, ඒ හුඟා දේවල් තීරණය කරලා තියෙනවා. ඇත්තෙම බිහි වෙනකොටම 50ක් 60ක් විතර තීරණය වෙලා තියෙනවා. මවකුසේ පිළිසඳ ගන්නකොටම පරිසරයෙන් කරන්නේ අපි උනන්දු කරවල දෙමව්පියන්ගේ ආවාසයෙන්, මිතුරන්ගේ උදව්වෙන්, පරිසරයෙන්, ඒ රටෙන් දෙන උදව් වලින්, රජෙන් දෙන උදව් වලින්, අනිත් ඔක්කොමගෙම 40% විතර තමයි කරන්නේ. ඔව්. දැන් ආබාධිත කෙනා මෙහි ආබාධිතුනත් ලංකාවේ ආබාධිතුනත් එකයි නේ අසන්දගෙන. ඔව්. ඔව් වෙනසක් නැහැ නේ. පොඩි පොඩි වෙනස්කම් ටිකක් පරිහරණය කරන්න පුළුවන්, නමුත් ලොකු වෙනසක් අපට කරන්න බෑ. ඉතින් මෙන්න මේ වෙන තත්වයක් මත ජාතිය යම් කිසි කෙනෙක් දන්නව නම් ජාතිය ඇත්තෙම ජාතිය විතරක් නෙවෙයි, ඒ ජාතියට හේතුවක් දැනගන්නට ඕන. ඇයි ඉපදෙන හේතුව? ඔය ඉපදෙන හේතුනේ අපි මේ ආත්ම භාවයට කලින් අවස්ථාවේදී අපි මේ යනකොට නැව තව දුරටත් මේ ඇසෙන් රූප දකින්න ආසාවෙන්, කනෙන් ශබ්ද අහන්න ආසාවෙන්, මේ ඉන්ද්‍රියන් වලට යම් යම් සෝයන් විදින කැමැත්තෙන් තමයි අපි මේ ගියේ. අන්න ඒ කැමැත්තට අනුව, ඒ තිබිච්ච මානසික මට්ටමට අනුව අපිට අද මේ තත්ත්වෙ ලැබිලා තියෙනවා. අපි කැමැත්ත තිබුණේ මනුස්ස ලෝකේ මිනිසයන් වශයෙන් රූප ශබ්ද බලන්න නම් අද ලැබිලා තියෙන ඒ ටික. අපි කැමැති උනේ දෙවියන් හැටියට මට්ටමට නම් කැමැති විතරක් බෑ. ඊට අනුව වැඩක් කරලා තියෙනවා. ඔව් ඊට අනුව දෙවියන්ගේ මානසිකත්වයේ හිටියනම් ඊර්ෂ්‍යාව ක්‍රෝධය අඩු කරගෙන හිටියනම් ඔන්නේ මට්ටමට යනවා. ඒ වගේම අපි බ්‍රහ්මයන්ගේ මට්ටමේ මානසිකත්වයේ හිටියනම් බ්‍රහ්මයන්ගේ මානසිකත්වයට එනකොට ධානා වැඩල උහුට කාමරාගය ආදී හොඟක් දුර වෙලා තියෙනවා. උහුට කම්සපින් දෙන ආසාවක් නැහැ, විවාහ වෙන ආදියට ආසාවක් නැහැ. ඒ මට්ටමට එනකොට ඉපදෙන්නේ බ්‍රහ්ම ලෝකෙ. ඒ නිසා තමයි බ්‍රහ්ම ලෝකෙ ස්ත්‍රී ලිංග ભેදයක් නැහැ. ලිංග ભેදයක් නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඒගොල්ලන්ට කාමරාගය නැහැ. ඔව් කම්සපින් දෙන අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඊට මට්ටමට අනුව ශරීරයක් ඒගොල්ලන්ට හම්බ වෙනවා. පල්ලෙහාට යනකොට තිරිසන් ලෝකයේ නිරය, ප්‍රේත, අසුරේ ඒ මට්ටමල මානසිකත්වයන් මේ ටික ලැබෙනවා. ඔව්. හැබැයි ඒ තැන් වලට වාසි අවාසි ටිකක් වගේම වාසි ටිකුත් තියෙනවා. දැන් කුරුල්ලෙක් ගත්තොත් කුරුල්ලට අපට වගේ හැකියාවක් නැති වුණාට අපට නැති සමහර හැකියාවන් තියෙනවා. අපට අහසින් පියමල යන්න බෑනේ නේ. නමුත් කුරුල්ලට පියමල යන්න පුළුවන්. ඔව්. හැබැයි කුරුල්ලා අහසින් ගියා කියලා අපට වඩා පින් කරපු සතෙක් කියලා කියන්නේ නැහැ. ඒකයි. කොච්චර පිනකින් ඉපදෙනවද කියන එක තීරණයවන්නේ යාගේ බුද්ධි මට්ටමත් එක්ක. ඔව් බුද්ධිය තමයි ප්‍රධානම දේ. ඒ වගේම බුද්ධිය කොච්චර නම් යාට ඉහළට දිනු කරගන්න පුළුවන්ද කියන එක. දැන් මිනිස්යන් වශයෙන් ඉන්න අවස්ථාවේදී තත්ත්වය තමයි අපට මනුස්ස ශරීරයක් දරාගෙන දෙවියන් බ්‍රහ්මයන් මට්ටමටම හිත දිනු කරන්න පුළුවන්. ඇතැම් විට බුදුවරයෙක් පස්සේ බුදුරජාණන් ජන වහන්සේ කෙනෙක් මට්ටමට දිනු කරන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් මට්ටමට දිනු කරන්න පුළුවන්. නමුත් මනුස්ස ලෝකයෙන් පල්ලෙහා සතර අපායයට තියෙන අවාසිය තමයි මෙතනින් උඩට ගන්න බෑ. ඔක්කොම යාගේ දක්ෂතාවයන් ටික මෙයින් පල්ලෙ හැඳගෙන කරන්න පුළුවන්. ඒකයි. ඔව්. යාගේ මොකද යාන්ට කර්මානුරූපව සහ ඒගොල්ලන්ට ආහාර පාන සහ මේ වස්ත්‍ර ටික ලබා ගන්න ලොකු උනන්දුවක් දරන්නේ, ලොකු වෙහෙසක් දරන්නේ. යාලා ඔය ජීවිත කාලෙම ඇතැමිට කැම ටික තමයි මහන්සි වෙන්නේ. දැන් කපුටෙක් වගේ සතෙක් ගන්න බලන්න, වඳුරෙක් රිළවෙක් වගේ සතෙක්. දවසේ වැඩි කාලයක් වැය කරන්නේ කන්න බොන ටිකට. දැන් අපිට ඉතර නෑ නේ, අපිට පැය 4-5ක් දවසට වැඩ කරොත් අපේ දේදර 4-5 දිනකට සතියක් විතර ජීවත් වෙන්න පුළුවන් නේ. ඒ මනුස්ස ලෝකෙත් පින වැඩි නම් කොහමද? ඉපදෙනකොටම අපිට රැකියාව කරන්න ඕනේ. අම්මලා තාත්තලා ඔක්කොම තැම්පත් කරලා තියෙනවා. පින වැඩි නම් දිව්‍ය ලෝකෙට ගියාම කොහමද? හිතනකොට ලැබෙනවා. හිතනකොට ලැබෙනවා. භෞතික දේවල් ලැබෙනවා. බ්‍රහ්ම ලෝකෙට යනකොට කොහමද? භෞතික වශයෙන් මූත අවශ්‍ය නැහැ. එයාලා ධ්‍යාන සුවේ ඉන්නේ, මනසේ සුවේ ඉන්නේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට යනකොට කයක් ඇත්තෙම නැහැ. කය පෝෂණය කරන අවස්ථාවක් ඇත්තෙම නැහැ. මෙන්න මේක තමයි පිනේ වෙනස. ඒ උපතේ තියෙන වෙනස. එතකොට අපි උපත ගැන දැනගන්න වගේම ජාතිය ගැන දැනගන්න වගේම ඊළඟ ප්‍රධානම කාරණය තමයි ඒ ජාතියට හේතුව. ඔය ඉපදෙන හේතුනේ ඒ සඳහා අපි කර්ම ශක්තිය රැස් කරගෙන සිටීම. ඒ කර්ම ශක්තිය අනුරූපව තමයි මේ ඉපදිලා තියෙන්නේ. ඒකට කියනවා භවය කියලා. භවය නිසා තමයි මේ ඉපදුනේ. ඒ නිසා යම් කිසි කෙනෙක් උපත නැති කරන්න කැමති නම්, උපත දුරු කරන්න කැමති නම් ඉපදුනොතින් මොකද වෙන්නේ? ඉපදුනොදී ලක්ෂණ ටික තමයි ජරා මරණ වලට පත් වෙනවා. ඒක ඒ ටික දිගටම යනවා. ඒ නිසා මේ මෙතෙන්දි තියෙන ප්‍රධානම දේ තමයි බුදුදහමේ දකින්න යන්නේ. දැන් මිනිස්සු හුඟක් වෙලාවට දුක් වලට හේතු වශයෙන් දකින්නේ වෙනත් වෙනත් හේතු. දැන් ලෙඩ වෙනකොට, මහලු වෙනකොට දකින්නේ හේතු වෙන වෙනමනේ දකින්නේ. මෙන්න අහවල් බෙහෙත ගත්ත නිසා ලෙඩ වුණේ, අහවල් කෑම ගත්ත නිසා ලෙඩ වුණේ, බීව නිසා ලෙඩ වුණේ, අහවල් මේ දරුවට හානියක් කරන නිසා මට දරුවෝ නැති වුණේ, අර දේවල් නිසා මම විභාගේ ෆේලුනේ නේ. එතැන් පිට ඒවත් හේතු තමයි. නමුත් මේ බුදුහාමුදුරුව තමයි පැහැදිලි ලෙසම යමකට හේතු වන ප්‍රධානම කාරණේ අපට දේශනා කළේ. ඒතකොට මේ ටික ඔක්කොම ඇතුනේ මොකක් හින්දද? ඉපදුණු නිසායි. ඉපදුණු නිසා තමයි මේ දුක් ටික ඇති වුනේ. ඒ නිසා මේ අනිත් අනිත් දේවල් ටික නැති කළා හරියන්නේ නැහැ. දැන් අපි කියමු මෙහෙ තියෙනවා හීටරයක් තියෙනවා. එක්කෙනෙක් ගිහලා කියනවා මේ හීටරේ ආරස්නේ කියලා. තව කෙනෙක් ෆ්‍රිජ් එක ළඟට ගිහලා කියනවා ෆ්‍රිජ් එක හරිය කූල් කියලා. එතෙන්ට අත දාලා. තව කෙනෙක් කියනවා මේ ලයිට්ස් වැඩි, මට මේ රස්නේ වැඩි කියලා. නමුත් මේ ඔක්කොමටම හේතුව කොතන තියෙන්නේ? නෑ, මේ ටිකට හේතුව ගත්තොත් මේ ගත්ත කරන්ට් එකනේ. එතකොට මේන ස්විච් එක ඔෆ් කරොත් මොකද වෙන්නේ? අර ගැටලු මොකුත් නෑ. අන්න ඒ වගේ තමයි මේන් ස්විච් එක වගේ තමයි අපේ ඉපදීම. ඉපදිච්ච නිසා තමයි මේ හැම එකටම පත් වෙන්නේ. ඒ නිසා ඒ වගේ ඊළඟට සඳහන් කරා ඇයි ඉපදෙන්න හේතුනේ? ඉපදෙන්න හේතුනේ භවය. භවය කියන්නේ නැවත උපසක් සඳහා අවශ්‍ය කර්මය සකස් කර ගැනීම. භවය ගැන ඇත්තේ ඊළඟ පාඩමෙන් තමයි අපිට විස්තර කරන්න තියෙන්නේ. දැනට අපි කෙටියෙන් දැනගත්තාම ඇති භවය කියන්නේ නැවත උපතකට අවශ්‍ය ටික, අවශ්‍ය සුදුසුකම් ටික අපි සකස් කර ගැනීම කර්මයේ විදියට. ඊළඟ ලක්ෂණය තමයි ඊට පස්සේ සඳහන් කරනවා මේ ජාතිය නිරුද්ධ කරන්න නම් මොකද කරන්න ඕන? මේ ඉපදීම නැති කරන්න නම් අපි මොකද කරන්න ඕනේ කියන කාරණේ ඊළඟට යනවා. උපත නැති කරන්න නම් මොකද කරන්න ඕන? මේ භවය නැති කරන්න ඕන. නැවත කර්ම සකස් වෙන ස්වභාවය නැති කරන්න ඕන. මෙන්න මේක තමයි සඳහන් කරන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා ඒ උපත නැති කිරීම සඳහා මාර්ගයක් තියෙනවා. ඒ භවය නැති කරන්න සඳහා මාර්ගයක් තියෙනවා. මොකද මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේකට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බණට හොඳ ලස්සන උපමාවක් කියනවා. මොකද උපමාව? මේ ගස් ලැබු ගහක් ගන්න උපමාවට. මොකද උපමාව? දැන් ගස් ලැබු ඇටයකින් ගස් ලැබු ගහක් හැදෙනවා නේ. ගස් ලැබු ඇටෙන් ගස් ලැබු ගහක් හැදෙනවා. අන්න ඒ ගස් ලැබු ගහෙන් ගස් ලැබු ඇටෙන් ගස් ලැබු ගහක් හැදෙනවා වගේ තමයි අපේ අතීත කර්මය නිසා ඒ කර්මයට විපාකයක් හැටියට මේ ශරීරය අද අපට ලැබිලා තියෙනවා. මේ ශරීරය විතරක් නෙවෙයි, මේ ශරීරයට අදාළ ඇස් කන් ආසාදි ඉන්ද්‍රිය ටික අපට ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ඉන්ද්‍රිය වලින් අපට බලන්න, අහන්න රූප ශබ්ද ආදී දේකුත් දීලා තියෙනවා. මේවත් අපි අතීතයේ කරමු කර්මයක ආනිසංසමයි. ඒ නිසා මේවට දොස් කියන්න එපා. මේ ලස්සන දේවල් දැක්කම දොස් කියන්න එපා. අපේ පිනට ලැබෙලා තියෙනවා. ඒ නිසා බුදුහමර දේශනා කළේ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. රාගය නෙවෙයි කියන එක. ලස්සන නෙවෙයි ප්‍රශ්නේ. ලස්සන ඇත්තෙම මේ අපි ලබලා තියෙන්නේ. මේ අපි ලබලා තියෙන්නේ. ඔව් මේ අපි ලබලා තියෙන අපේ අතීතයේ පිනකින්. ඔව් මේ බාහිර දේවල් ලස්සන වෙනස් වෙනවා මෙහි කර්ම ශක්තිය දුර්වල වෙනවා. කර්ම ශක්තිය කොහෙද තියෙන්නේ? ඇසේ තියෙන්නේ. ඇසේ තියෙන්නේ, කනේ තියෙන්නේ. ඇස වෙනස් වුණොත් ඇසත් එක්ක තියෙන විඥාන ශක්තිය වෙනස් වෙච්ච ගමන්ම මේ පේන රූප ගහන්න වගේ නෙමෙයි හද. දැන් ඒවල පිළිගන්න වගේ සල්ලි වගේ පේන්නේ, අරවම කඩු වගේ පේන්නේ දැන් මෙතන. ඔව් කර්ම මේ පැත්තේ වෙනස් වුණා තින්. අරේ නේ වෙනස් වෙන්නේ මෙහි. දැන් අහලා තියෙන දැන් ලෝසකහඳුර පින්නපාත යනකොට මිනිස්සු පින්නපාත බෙදන්න එනවා. පින්නපාත අරගෙන එනවා. පාත්‍රේ මුකුත් නැහැ. එන අයට මොකද පේන්නේ? පාත්‍රේ පිළිල වගේ පේන්නේ. බෙදන්න බෑනේ ඉතින්. මිනිස්සු ආය අරන් යනවා. හැමදාම මේ ලෝසකහඳුර බඩගින්නෙන් එන්නේ. කර්ම විපාකයක්. ඔව්. ඒ නිසා කර්මයේ විපාක දෙන්න ඕන වෙනකොට මේ ඇහැයි වෙනස් වෙන්නේ, කොම් තමන්ගේ ඇහැ වෙනස් වෙනව නැත්නම් අනිත්යගේ ඇහැ වෙනස් වෙනවා. ඒකයි ඔය. දැන් සර්පේ බලන්න. දැන් ගැරඬියෙකුයි නයෙකුයි හිටියොතින් ගැරඬිය අපි මරනවද? නෑනේ. ගැරඬිය මරන්නේ. නමුත් එතනම සර්පේ වෙන විසකුරු සර්පේ කිරියොත් මොකද කරන්නේ? මරනවා. ඒ කර්මයේ ඉතින් අර මේ සකස් කරලා දීලා තියෙන. යාම තව කෙනෙකුගේ මැරුම් කන විදියට කර්මය සකස් කරලා දීලා තියෙන. අපිත් එහෙමයි. අපේත් ඇතැම් විට මේ අපේ පේන රූප ශක්තිය ආදී ඇතැම් විට අපිට පින වැඩි වෙන්න නම් අපේ රූප සම්පතිය වැඩි කරලා අනිත් පැය දැක්කම හිත සතුට වෙන විදිහට මේ පැත්තේ රූපය හදලා දෙනවා. එතකොට පහසු කණික ලැබෙනවා. ඔව් මෙහි කර්මය දුර්වල වෙනකොට දකින්නට අපි වෙපා වෙනවා. ඔව් මගහරින හිතෙන්නේ ඇතැම් විට එහෙම රූපෙන් නැත්නම් අපි කටින්ම හරි වචන කියලා අයත් කරගන්නේ කට්ටිය. කර්මය නිසා ඇතැම් විට අපිටම පාලනය කරන්න බැරි විදිහට අපිට නරක වචන යනවා අපේට. ඔව් අපිට අර සම්පත් ටික අයින් වෙනවා. පහසු කණ්ඩික නොලැබියන. ඔබ තමයි කර්මයේ ස්වභාවය. එතකොට දැන් මෙතන කිව්වේ අර ගස් ලැබු ඇටේ තමයි ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානය. ඒ ප්‍රතිසන්දි විඥානය මව කුසට බැසගත්තට පස්සේ ඇතිවෙච්ච අර ගස් ලැබු ගහ වගේ තමයි අපේ ශරීරය. ඒ ශරීරයට ඇතිවෙච්ච ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් ටිකක් තියෙනවා. ඒ ඉන්ද්‍රියට අපිට අරමුණුත් ලැබෙනවා. මෙන්න මේක තමයි සාමාන්‍ය අපට අතීත කර්මයෙන් ලැබිච්ච දායාදය. මේකට කියනවා කර්ම විපාකය කියලා. ඈ එක අතකින් ප්‍රතිසන්දි විපාක විදියට ලැබෙනවා, අනිත් අතින් ප්‍රවෘත්ති විපාක කියලා මේ මොහොතේ සකස් කරගන්න විපාකකුත් තියෙනවා. දැන් ශරීරය කියන එකට කියන්නේ ප්‍රතිසන්දි විපාක කියලා. ඒ ප්‍රතිසන්දි විපාකයේට වර්තමානයේ මේ ලෝකෙ ටික අති කරගෙන දේ තමයි ප්‍රවෘත්ති විපාක කියන එක. අන්නේ ප්‍රවෘත්ති විපාක වලින් ප්‍රවෘත්ති විපාකත් ලොකු වරදක් නෙවෙයි ඇත්තෙම. ඊට පස්සේ මේ අපි අස්කන්නාසේ දිවලින් ගන්න රූප වලින් අපි ආසාවක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? අර ගස් ලැබු ගහට ගෙඩියක් ඇති කළා වගේ. ගස් ලැබු ගහේ ගෙඩියක් ඇති වුණොත් කොහොමද තාත්තේ? ඒ ගෙඩිය ඇට තියෙනවනේ. ඇට තිබ්බොත් මොකද වෙන්නේ? නැවත ගහ කරා යනවා. ගස් ලැබු ගහ නෙවෙයි වරද. ඒ ගහේ ගෙඩියක් ඇති වුණොතින් ගෙඩිය ඇට ඇති වෙන එක නවත්තන්න බෑ. නැවත මේ ගන්න රූප ශබ්ද ආදියට ආසාවක් ඇති වුණොතින් නැවත ඒ වගේම ලෝකයක් හොයාගෙන අපි යනවා. ඔන්න ඕක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා මේ ලබාගත්තු දේවල් නෙවෙයි ගැටලුව. ඔව් මේ දකින්න රූප ශබ්ද ආදී නෙවෙයි ගැටලුව. මේවා හරියට දැකලා ඒ මොහොතේ ඇතිවන දෙයක් කියලා නිරුද්ධක්කේ දැක්කොතින් නැවත gediyak හටගන්නේ නැහැ. gediya හඩ නොගස්සොත් gediya ඇට නැහැ. මොකද ගස් ලැබු ගහට නැවත ගහක් රෝපණය කරන්න බෑ. ගහක් තව ගහක් කරා යන්න නම් ඒකට gediyak එන්න ඕන. අන්න ඒ gedi නැවත හටගන්නා වගේ තමයි මේ අතීතයෙන් ලැබිච්ච මේ කර්ම ශක්තියෙන් එන රූප වලට ආසා කරෝතින්, ශබ්ද වලට ආසා කරෝතින්, ගන්ධ වලට ආසා කරෝතින් නැවත අර ගස් ලැබු ගෙඩිය නැමති මතු කර්ම බීජය සකස් වෙනවා. ඔන්න ඕක තමයි අපි තේරුම් ගත යුතු දේ. මේක අහන්න අපි හුඟා පින් කළා තියෙනවා. ඔව් මේක විශ්වවිද්‍යාල 10ක ගියත් මේක ලැබෙන්නේ නැහැ. ඔව් ලෝකේ ඉහළම විශ්වවිද්‍යාල 10 ගියත් මේක ඉගෙන ගන්න බෑ. ඉහළම විශ්වවිද්‍යාලෙන් 10න් ડોක්ටරේට් 10ක් ගත්තත් මේක ඉගෙන ගන්න බෑ. ඔව් මේක ධර්මයේ හරහම අපි දැනගන්න ඕනේ. මේකට අපි ලොකුව පිනක් කළා තියෙනවා. මේකට පිනක් නැත්තම් එන්න බෑ. පිනක් තියෙනවා නම් කඩාගෙන හරියනවා. ඔව් ඒක අන්න ඒක අපි තේරුම් ගත්තොතින් මේ ලෝකයේ තියෙන සූප ශබ්ද ආදියට අපි ද්වේෂ කරන්නේ නැහැ. අමනාප වෙන්නේ නැහැ. බය වෙන්නේ නැහැ. අර ලහම්පු දැල්ලට ඇලෙන අර සත්තු වගේ මෙරු වගේ සත්තු ගිහිල්ලා හැප්පිලා මැරෙනා වගේ අපි ඒ පහන් දැල්ල දැකලා පහන් දැල්ලට අපි පණින්නේ නැහැ. පහන් දැල්ලට පැන්නොත් තමයි දුක එන්නේ. මේ පේන රූප ශබ්ද ආදී දැකීම නෙවෙයි ගැටලුව. දකින මොහොතේම අපි දකිනවා නම් මේ ඇති වෙන්නේ මේ මොහොතේ කියලා අපට කෙලසක් කරා යන දෙයක් නැහැ. ඔව් මේක මේ මොහොතේ ඇති වෙලා නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා නම් අපි මේ මොහොතේ නියම සුවේ විඳිනවා. ඒ නිසා තමයි රහතන් වහන්සේලා තමයි ස්වභාව සෞන්දර්ය ඉහෙලීම විඳපු අය. රහතන් වහන්සේලා කියපු ගාථා තේරතිරි ගාථා කියලා තියෙනවා. ඒ තේර තේරි ගාථාවල ගංගා ගලපු හැටි, ඇලදොල ගලපු හැටි, කුරුළු නාද කරපු හැටි, ගස්වල ලස්සනට මල් පිපෙන හැටි, සීතල කාලේට කොළ ලස්සනට තියෙන හැටි ලස්සනට විස්තර කරලා තියෙනවා රහතන් වහන්සේලා. ඈ දැන් ඉන්න කවියන් ලියපු ගීත වගේ නෙවෙයි, ඊට වඩා බොහොම ලස්සන කවි ගීත කියලා තියෙනවා. ඔව් ස්වභාව සෞන්දර්යය ඇලීමෙන් ගැටීමෙන් තොරව ඔව් නික්ලේසිය මනසකින් ඒ දේ පැහැදිලිම ලස්සන දැකලා තියෙනවා. දැන් අද අපි දකින්නේ මලක් අල්ලලා තමයි අපි ලස්සන දකින්නේ. මල අල්ලපු ගම මොකද වෙන්නේ? ඔව් මල අන්න අරගොල්ලන් තිබිදි එහෙමම වර්ණා කරලා තියෙනවා. අද අපි වර්ණා කරන්නේ මල බදාගෙන හොම අල්ලගෙන මල ලස්සනයි කියලා. ඈ දැන් කෑමක් බලන්න අපි මොයක කෑමක් ගන්න බලන්න. අපිම කන කෑමක් ගන්න බලන්න. අපි ඒ කෑමට අත දැම්මත් මොකද වෙන්නේ? අත දාලා පිටි තැනකට ගිහින් ආයවතින් මොකද වෙන්නේ? අපිම දාපු අත බලන්න. අපිම ගන්න කෑමේ අපිම දාපු අතට මොකද වෙන්නේ? අපටම එපා වෙනවනේ. එපා වෙනවනේ. අතට යුතයි ඒක හංගන්න බැහැ නේද? අපි ගන්න කෑම අපිම හදාපු කෑම අපේ මතට අපට එහෙම නන්නේ. වෙන කෙනෙක් අත දැම්මොත් මොකද වෙන්නේ කියලා. අපි දැන් මේ කන අතේම ගෑවෙන නියපොත්තේම නියපොත්ත කෑල්ලක් ගාලවල එතන දැම්මොත් මොකද වෙන්නේ? දැන් නියපොත්ත ගෑවෙනකොට කන්නව අරක ගෑවෙනකොට කන්නේ නැහැ. මේ එකම නියපොත්ත. එකම නියපොත්ත. මනසෙන් ඇත්තෙම අපිම තමයි මේක වෙනස හඳුනාගෙන තියෙන අනිත් දේ තමයි මේ දේවල් ඇත්තෙම අපි ඈත්ව ඉන්නකම් ලස්සනයි. අපි එතෙන්ට ගිය ගමන් ඇත්තෙම ඒකේ තියෙන ස්වභාව සමන්දාරය අපි මේක මගේ කරගත්තු ගමන් ඇත්තෙම ඒකේ තියෙන නියම ලස්සන නැවුම් බව නැති වෙනවා ඒක. ඔව්. දැන් බලන්න අපි හොඳට ඇඳපු ඇඳුමක් නේ. අපි එකපාරක් ඇඳලා පැත්තකින් දීපොත් මොකද වෙන්නේ? අපි සම්පූර්ණයෙන්ම හොදලා මැදපු අපේ ඇඳුමකුත් තියෙන, එතනම තියෙන එකපාරක් ඇඳපු ඇඳුමකුත් තියෙනවා. අපට හිතේ මොකක් හරි වෙනසක් තියෙනෝනේ. හරි නෑ ඒක දැන්. ඔව් ඒක දැන් පාර නෑ පොඩ්ඩක් හරි තා පාරක් හොදන්න ඕන කියන හැඟීමක් තියෙනවා. ඔව් ඔව්. අරක ඊට පස්සේ මේ වුණාට පස්සේ මේ නැවුම් බව කියන එක ඇත්තෙම අපේ මේ ශරීරයත් එක්ක ඇතිවන ඇත්තෙම අපි මේක වටිනාම දෙයක් කියලා හිතුවට ඇත්තෙම මේ ශරීරයට ස්පර්ශ නොවි තියෙනකන් දේවල් ලස්සනයි ඇත්තෙම පිරිසිදුයි. ඔව් ඒ තරම්ම අපි මේක හොඳ වටිනා දෙයක් කිව්වට මේක ඇත්තෙම හුඟක් අපිරිසිදු දෙයක් මේකේ එකයි. ඔව් ඒකෙන් කියලා අපිට මේක දාලා දුවන්න බෑ. දාලා යන්න බෑ. හරියට හැවනැල්ලට බය දුවන වගේ වැඩක්. ඔව් මේක දාලා යන්න බෑ. නමුත් මේක තුල ඉඳගෙන මේක අවබෝධ කරගත්තොත් ඔව් අපිට මේකෙම නිදහස් වෙන්න පුළුවන්. දැන් මලක් නෙළුම් මල මඩේහි හටගෙන මඩේම වර්ධනය වෙලා මඩේම එළියට ඇවිල්ලා වතුරෙන් උඩට ඇවිල්ලා ලස්සන තියෙනවනේ නේ. ඔව් නැතුව අපි කොච්චර ආදරේද මලටනේ. හැබැයි මලේ කොහෙද තියෙන්නේ? මලේ තියෙන්නේ ඔව්. අන්න ඒ වගේ අපේ ශරීරයත් මේ වගේ අපිරිසුද්ධියක් වුණාට අපේ හිත නැමැති මල ලස්සන කරගත්තොත් ඒක විකසිත කරගත්තොත් මේකේ වෙන අපිරිසුදුකම් ගැටලුවක් නෙවෙයි අපිට. අපි අර මනසේ සුවෙන් තමයි අර මලේ සුවඳින් ඉන්න වගේ අපි ඉන්නේ. ඒක මත තමයි අපි ඉන්නේ. එතකොට අපිට කෙලෙස් එන්නේ අපිට දුක් පීඩා එන්නේ නැහැ. එතකොට අපි මේ කිව්වේ මේ භවය නිසා නැවත ජාති ඇති වෙන හැටි. එතකොට අර ගස් ලැබු බීජයෙන් ගහ හටගත්තා. ගහ හට ගැනීම නෙවෙයි ගැටලුව. ඒ වගේ අපේ ජීවිතයම නෙවෙයි ගැටලුව. ඒ ඇති වෙච්ච අතීත කර්ම ශක්තියෙන් ඇති වෙච්ච මේ ඉන්ද්‍රිය තුලින් නැවත ලෝකය මගේ කරගන්න ගියොත් මොකද වෙන්නේ? අර ගහටක ගෙඩියක් ඇති වුණා වගේ, ගෙඩිය තියෙනට වගේ නැවත භවයකට යනවා. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ මෙන්න මේ ඇට ඇති නොවන විදියට, ගෙඩියක් හට නොගන්න විදියට ගහ ගහෙන්ම නිමාටපත් කරන්නයි ධර්මයේ දේශනා කළේ. ඒක කරන්න මෙන්න මේ සම්මාදීට ඇති කරගෙන නැවත භවයකට නොවන විදියේ කර්ම සකස් කර නොගන්න විදිහේ මානසිකත්වයකින් නිතරම ඉන්නට ඕන. මේක දකින්න දකින්න අපි ලෝකයට ඇලුම් කරන ගති අඩු වෙනවා. මොකද සමන් දන්නව ලෝකයට ඇලුනොතින් ආසා කළේ මේ ගහට ආසා කරා නම් ගහේ ලස්සනට ආසා වෙනා වගේම ගහට වතුර දාන්නත් ඕන, ගහ වයසට යනකොට ඒක බාර ගන්නත් ඕන, ගහ ලෙඩ වුණොත් ඒකත් බාර ගන්න ඕන, ගහ මෙතන ගෙනාවා කියලා අනිත් අය බැනනොත් ඒ බැනුම් අහන්නත් ඕන, ගහ මගේ කරගත්තොත් ඔක්කොම ටිකත් එක්කම බාර ගන්න වෙනවා. ඔව්, අන්න ඒ වගේ තමයි. ඇත්තෙම මෙතනින් කියන වැදගත්ම දේ තමයි මේ ಜಾති කියන එකත් එක්ක අපි දැනගත යුතු ප්‍රධානම දේ තමයි සත්‍යයක් ඇති වෙන හැටි ගැන දැනුම ලබන එක අමාරුවක් නැහැ. ඇත්තෙම ඊටත් වඩා ගැඹුරු දෙයක් මේකේ කියනවා. ಜಾති කියන එක මේ ශාරීරියේ පහළවීම විතරක් නෙවෙයි, ඇසේ පහළවීම, රූපයේ පහළවීම, චක්කු විඥානයේ පහළවීමත් උපත හැටියට සැලකෙනවා. මොකක්ද ඇසේ පහළවීම කියලා කියන්නේ? ඇසේ හට ගැනීම කියලා කියන්නේ. ඇසේ උපත කියලා කියන්නේ ඇසට හම් වෙන පෙනීමේ ශක්තිය. අන්න හරියෝ. අපි යමක් දකිනව නම් ඒ දකින්නේ ඇසේ ශක්තියත් එක්ක මේ මොහොතේ ඇති වෙන දෙයක් මේක. ඔව්, මේ අද අපට පේන ඇහැ, මේ මස ඇස, මාංශ ඇස. ඒ ඇස උපයෝගී කරගෙන මේ මොහොතේ ඇති වෙන රූපේ නිසා හට ගන්න දෙයක් තමයි චක්කු විඥානය කියලා කියන්නේ. එතකොට මේ ඇස සජීවී වෙන්නේ රූපයක් තිබ්බොත්. රූපයක් තිබ්බොත් තමයි ඇහැ කියන එකක් තියෙන්නේ. ඇහැ තිබ්බොත් තමයි රූපේ තියෙන්නේ. ඒ දෙකම තියෙන විඥානය තිබ්බොත්. ඒ තුන නැතුව මේ රූපයක් කියන එකක් නිර්මාණය වෙන්නේ නැහැ. ඇහැ වහගෙන හිටිය රූපෙකුත් නැහැ. ඇහැ තිබුණත් පෙනීමේ ශක්තිය නැත්නම් ඒත් නැහැ. විඥානය පහළ නොවෙතින් ඒත් රූපෙ එන්නේ නැහැ. ඇතුළට ගඳ බෑනේ. බෑ. මොනවද කියලා දන්නේ නැහැ. මේක මලක්ද, මේක පුතුවක්ද කියලා ඉන්නේ. අනේ ගැටම. දැන් අපේ ඇස් දෙක අඳ වුණොත් අපිට රූප ගැන අවබෝධයක් නැහැ. අල්ලලා බලන්න පුළුවන්. ඒක ඇසට යන එක නෙවෙයි, ඒක ස්පර්ශයට යන්නේ. ඒක හැටෙන එක නෙවෙයි. ඇහැ මේක අල්ලලා යම්කිසි ප්‍රමාණයකට හැඟීමක් ගන්න පුළුවන් අහවල දෙය කියලා. නමුත් ඇසේ පෙනීමේ ශක්තිය තවදුරටත් නැහැ යාට. ඇසේ අත්දැකීම එන්නේ නැහැ. ඇසේ අත්දැකීම එන්නේ පෙනීමේ ශක්තියෙන්. ඇත්තෙම හැට පේන්නේ මේ වර්ණ රූපේ විතරයි. මේ වර්ණ රූපේ විතරයි හැට පේන්නේ අපිට. නෑ, අපිට කොච්චර දේපළ තිබුණත්, කොච්චර යාන වාහන ඉඩ කඩන් දරුවෝ තිබුණත්, ඇහෙන් දකින්නේ වර්ණ රූපේ විතරයි. දරුවා අල්ලනකොට ලැබෙන ස්පර්ශය, ඒක හැටයි තියනේ. ඒක අතරයි තියෙදයක් ස්පර්ශයට. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ මේ දකින්න දේ අල්ලන්න පුළුවන් කියලා. අල්ලන්න පුළුවන්, ඒක පර්මනන්ට්ලිම ඒක එහෙම තියෙන්නේ. ඒ විදිහටම තියෙයි කියලා. ඇහැට එන්නේ වර්ණ රූපේ විතරයි. ඒ රූපය දැන් මේක ඇහැට පේනකොට මේ කළු පාට. මේක ඇහැට ලං කරොත් එන්නේ කොහමද? ඒක ඇහැට පේන එක නෙවෙයි. ඒක ශරීරයට ස්පර්ශ වෙන එක. අන්න ඒකයි. එතකොට මේ හැට ස්පර්ශ වෙන එකයි මේ අතර ස්පර්ශ වෙන එකයි සමානයි. එතකොට මේ ඇස කියන එක එතනකොට කයටයි තියෙන එකක් කියන්නේ. ඒක ඇස නෙවෙයි. කයටයි තියෙන එකක් ඒක. එතකොට මේ හැම දෙයකින්ම ලක්ෂණය තමයි ඒ ඇස් කන්න ආසාදි ඉන්ද්‍රිය වලට කරන්න පුළුවන් ක්‍රියාවලියක් තියෙනවා. ඇසට ගන්න පුළුවන් වර්ණ රූපෙ විතරයි. කනට ගන්න පුළුවන් ඒ ශබ්ද මාත්‍රෙ විතරයි. නාසයට ගන්න පුළුවන් ඒ සුවඳ ටික විතරයි. ඒ දේට අයිති එක එක කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම ඇහැට දකින රූපය ඇහැට ලස්සන නම් ඒක ඇහැට විතරයි ලස්සන. ඒක මනසෙන් ගන්න මට්ටම අනුව ඇහැට ලස්සන නම් එච්චර. ඒ ගත්තු එක අපි ලස්සනේ කියලා අල්ලන කිව්වොත් කොහොමද? අල්ලන්නේ කිස් පරිසි ලස්සන නැහැ. දැන් අපි කියමු ලස්සන බෙරයක් කියලා. හරිය ලස්සන නාදයක්. අපි දන්නේ නැහැ මේ කොහෙන්ද මේ ශබ්ද එන්නේ කියලා. නමුත් හරි මිහිරිව ගානවා. අපි හිතන මේක කනට මිහිරි නම් මේක හොඳ අතට ඇල්ලුවොතිනුත් ඒ වගේ හොඳ වෙන්න ඕනේ කියලා. ඉඹල බලන්නත් ඕනේ කියලා අපි යනවා එතෙන්ට. ගිහින් ඉඹ බැලුවොත් මොකක්ද අහුවෙන්නේ? ඕ හරකගේ හමක් හම්බුවේ. ඕ ඊට පස්සේ ඇතැම් විට අර මේ කනට ආව මිහිරි ගමන් නැති වෙනවා ඊට පස්සේ. ඕ දැන් කෑමක් ගන්න බලන්න. කෑම හොඳට ලස්සනට තියෙනවා නේද? ඒක රස දිවට නේනේ. අනේ මේ හොඳ රස්සන කෑම මම මේ ඇඳුමේ දා ගන්න ඕනේ කියලා මොකද වෙන්නේ? ඈ ඇඳුමේ මම මේක ඇඟේ දා ගන්න ටිකක් අනේ. ඕ ඔළුවේ ටිකක් තියා ගන්න හරිම රසයි මේක කියලා. මොකද වෙන්නේ? දැන් අපි කිව්වම දැන් කට සම්බෝලක් වගේ අනේ මේක හොඳ රසයි මේක ඇහෙත් පොඩ්ඩක් ගහ ගන්න ඕනේ කියලා. ඒ දිවට රස නම් ඒක දිවට රස. ඕ අනිත්‍යවට ඕ ඒක එහෙම නැහැ. නමුත් අපේ තියෙන නොදෙනීම නිසා අපි හිතනවා මේක හැම ඇසෙන් දකින්න දිහානේ හැම හේවටමත් ඒ වගේම ප්‍රියයි කියලා අපි හිතනවා. නමුත් සම්පූර්ණයෙන්ම අපි මේක ඇත්තෙම ඇහැට පේන එක වුණත් ඇහැට ප්‍රිය නිසා නෙවෙයික පේන්නේ. අපේ මනසේ ස්වභාවය අනුව ඒක නිර්මාණය කරලා දීලා තියෙනවා. දැන් බුදුහාඳුරන්ගේ මේ රූපය දිස බලලා අපි ඇතැම් විට අනේ බුදුහාඳුර මේ දුෂ්කර ක්‍රියා කරන කාලේ කියලා අපි යම්කිසි ශ්‍රද්ධාවක් ඇති කරගන්නෝනේ. මේ රූපියම වෙනස් ආගමක කෙනෙක් දැක්කොත් මොකද වෙන්නේ? ඇතැම් විට කේන් තියන්න පුළුවන්. දැන් බුදුහාඳුර බුදු වෙන හැටි දැකව සමහර ආගමක කෙනෙකුට ඇතැම් විට ආගමට දැඩි විරුද්ධ කෙනෙකුට නම් ඇතැම් විට ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තෙන්ම මේ රූපය නිසාමත් නෙවෙයි ඇති උනේ. තමන්ගේ මනසින් තමන්ගේ හිතන විදිහ. ඒ නිසා මේන් ස්විච් එක තියෙන මෙහෙ. හරියට කන්ට්‍රෝල් කරවත් අපිට බාහිර දුක් ටික එන්නේ නැහැ. එතකොට බුදුදහමෙන් කියන්නේ ඇත්තෙන්ම උපත කියන එකේ ප්‍රධානම දේ තමයි තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි මේ උපාදානස්කන්ධ පංචකයේ ඉපදීම. ඒ කියන්නේ අපි යම්කිසි අත්දැකීමක් ලබනවා නම් මේ වර්තමාන මොහොතෙහි රූප ශබ්ද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයක එකතුවකින් තමයි අපට යමක් පේනවා නම් පේන්නේ. අපට යමක් ස්පර්ශ දැනෙනවා නම් දැනෙන්නේ. කනට ශබ්දයක් ඇහෙනවා නම් දැනෙන්නේ මේ පහේ එකතුවකින්. හැබැයි මේ පහ අපට පේන්නේ නැහැ. මේ පහ බාහිර ලෝකෙදි වෙන් කළ හඳුනා ගන්නත් බෑ. දැන් අපි කියමු අපි කෑමක් ගමු මොකක් හරි බිස්කෝතුවක් හරි පාන් ගෙඩියක් හරි මේ ආපයක් හරි ගමු. ඒක බෙදලා ගත්තොත් ඒකේ තියෙන පිටි ටිකක් ලුණු ටිකක් සීනි ටිකක් නැත්තම් සැකරින් ටිකක් ක්‍රීම් ටිකක් නේ තියෙන්නේ. ඒක අපට අරගේ පේන්නේ නැහැ නේද? අරගේ පේන්නේ අර හදපු භාණ්ඩේ විතරයි. අන්න ඒ වගේ තමයි අපට බාහිරට පේන්නේ මේ ඩස්ටරයක් කියලා හරි කණ්ණාඩියක් කියලා හරි පොතක් කියලා හරි පෑනක් කියලා හරි පේන්නේ. නමුත් මේ අත්දැකීම කියලා කියන්නේ අර පංච උපාදාන ස්කන්ධයේ වැය වෙලයි මේක හටගන්නේ. දැන් අපි තේ එකක් කිව්වොත් නැත්තම් කෝපි එකක් කිව්වොත් ඒ තේ එකක් කියන්නේ උණු වතුර ටිකක් අර තේ කොළ ටිකක් සීනි ටිකක් වතුර ටිකක් මේ ටික එකතු වෙච්ච තැනක තමයි මේ තේ එකක් තියෙන්නේ. අර ටික අපිට පේන්නේ නැහැ හැබැයි. අන්න ඒ වගේ තමයි අද අපට මේ පේන අත්දැකීමෙන් මේ ලබන යම්කිසි අත්දැකීමක් තියෙනවා නම් දරුවෙක් කියලා හරි පොතක් කියලා හරි වාහනයක් කියලා හරි නෝන කියලා හරි ගේදොර කියලා හරි උපාධිය කියලා හරි ඥාතිවරයෙක් කියලා හරි කුමන හෝ දෙයක් ගැන අවබෝධයක් තියෙනවා නම් පේන දෙයක් වෙන්න පුළුවන් නොපෙනෙන දෙයක් වෙන්න පුළුවන් මනසට දැනෙන අරමුණක් වෙන්න පුළුවන් ඒ මොකක් ආවත් ඒකේ හරය තමයි ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් ටික තමයි මෙන්න මේ පංච උපාදානස්කන්ධ. මේක තමයි. හැබැයි මේක අපට පේන්නේ නැහැ. දැන් වැලි ගොඩක් අපට පේනවා. නමුත් වැලි ගොඩේ තියෙන වැලියට අපට පේන්නේ නැහැ. අපට වැලි ගොඩ විතරයි පේන්නේ. ගංගාවක් පේනවා අපට දිගට යනවා. නමුත් වතුර බිඳු පේන්නේ නැහැ. බිඳු එක බිඳු ටික අයින් කරුවොත් ගඟක් නෑ. වැලි ටික වැලි ගොඩක ලෝකෙමින ජනගහනට ඇවිල්ලා වැලි යටි යටි අයින් කරන්නේ. අරන් යන්න කිව්වොත් වැලි ගොඩක් නෑ. අන්න ඒ වගේ තමයි අපට නිතරම අර ලොකු වස්තුව පේන්නේ. ඒකේ මූල ටික හැදිච්ච ටික අපට පේන්නේ. අන්නේ හැදිච්ච ටික දැක්කොතින් දකින්නකොටම මේකට තියෙන ආසාව නැති වෙනවා. ඕ සම්පූර්ණයෙන්ම ඕ රෙඩිමේඩ් එක තමයි පේන්නේ. ඒකට ආශා කරන්නේ. හැබැයි අපි ආශා කරන්නේ නැහැ කියලා ඕ ඒක අපි පාවිච්චි නොකර ඉන්නවා කියන්නේ මේ කියන්නේ. දැන් වාහනයක් දැක්ක ගමන් වාහනේ හදන්න පුළුවන් දක්ෂ කෙනෙක්, එයා වාහනේ තියෙන ඔක්කොම පාස් ටිකියා දකින්න යනවා. හැබැයි යාට දැක්කට යාට වාහනේ ඩ්‍රයිව් කරන්න යන ගැටලුවක් නෑ ඒක. අනිත් කෙනාට වඩා හොඳින් යා නිවැරදිව යනවා. ඒ වගේම ඕන වෙලාවක සද්දයක් ආපු ගමන් දානවා අහවල් තැනේ වරද තියෙන කියලා. ඔව්. දැන් කෙනාට වඩා දන්නවා යා. එයාට වාහනේ කන්ඩිෂන් එකට ඒ මේ පහසුකම් ටික, ඒ ෆැසිලිටීස් ටික ගන්න යාට කිසි බාධාවක් නෑ. අන්න ඒ වගේ තමයි අපි මේ ලෝකය ගැන අවබෝධය තියෙනවා නම් දැන් මේ ගොඩනැගිලා දකිනකොටම දන්න මේ හැදිලි ටික දන්නවා. ඔව්. ඒ වගේම විශේෂ දෙයක් තමයි දැන් මුලදී දකින්නේ බාහිර ඇත්තෙම. බාහිර බෙද බෙද බලන්නේ. අන්තිමට ගියාට පස්සේ මොකද්ද? කෙලින්ම මනසින් ගන්නෙ. දන්නවා මේ බාහිර තිබ්බට මේ මොන නිර්මාණය කළත් මෙහි හදලා දීපු එකක් මේ වෙන්නේ කියලා. ඔව් ඔව්. ඔව් දැන් අපි බලන්නේ කියන්නේ කෙලස් ටිකේ තියෙන අර දැඩි රළු ගතිය නැති වෙන්න අපි සාමාන්‍ය මුලදී කරන්නේ බාහිර බලන එක. බාහිර බල බල මේකට හැදිච්ච විදිය දකිනකොට අර දැඩි ආසාව අඩු වෙනවා අපි. හැබැයි ඒ ආසාව සම්පූර්ණයෙන්ම අඩු වෙන්නේ අපි මේ කොච්චර බැලුවා. ඊට පස්සේ අපි අන්තිමට යනකොට අපි බලනවා මානසින්ම තමයි අපි මුලදී කණ්ණාඩි ළඟට ගිහලා අනේ මේ කණ්ණාඩි හැදිච්ච රූපය මේක තමයි කියකිය බලනවා. ඒ රූපෙට තියෙන ආසාව නැති කරන්න. පස්සේ දකින්නවා අපි අන්තිමට මොකද්ද කණ්ණාඩියේ රූපයක් තිබ්බට මේ මෙහෙ නේද රූපේ තියෙන්නේ කියලා. කණ්ණාඩියේ රූපය. ආ මුලදී ආසාව දුරු කරන්න කණ්ණාඩියේ රූප ටික බෙද බෙදා අයින් කරනවා. නමුත් අන්තිමටම දකින්නවා රූපේ මෙහෙ තියෙන්නේ. මෙහෙ කියලා දැක්ක ගමන්ම කණ්ණාඩි රූපේ අමුතු වෙනස් කරන්න දෙයක් නැහැ. ඔව් මෙහෙ තේරුම් ගත්ත ගමන් දාන රූපේ මේකට ආසයි මේ තියෙන්නේ මේක නිසා මේ ඇති වෙලා තියෙන්නේ. ඔව් මේ රූපය කණ්ණාඩියේ තියෙන රූපේ ලක්ෂණ වෙන නම් මෙහෙ hina වෙන්න ඕන. කණ්ණාඩියේ රූපේ ලක්ෂණ නැහැ කියලා මෙහෙ කියන තින් හිටියොත් මොකද වෙන්නේ? ඒක තවත් කේන්ති යනවා ඒකනේ. ඔව් ඒ නිසා අපට තේරෙනවා පැහැදිලිවම බාහිර නෙවෙයි වෙනස් කළ යුත්තේ. මුලදී අපි බාහිර යම්කිසි විදිය පාලනයක් කරනවා. නමුත් අන්තිමට තේරෙනවා මේ දුකේ නිඅභ්‍යන්තරින් කියලා. ඔව් මේක තේරෙන්නේ මෙන්න මේ ಜಾති කියන එකේ නියම ස්වභාවය තේරුම් ගත්තොත්. දැන් අපි මේ මුලින් තේරුම් ගත්තේ මේ උපතක් ඇති වෙන හැටි මේ ලෝකේ ගැන. නමුත් ඊට පස්සේ අපට පේනවා නියම උපත තියෙන්නේ මේ හැම මොහොතෙම ඇති වෙන මේ එක්ස්පීරියන්ස් එකේ කියලා. මේ ඇතිවීම නැතිවීම කියන සිද්ධාන්තය ඇස්කන්නාසාද ඉන්ද්‍රිය හරහා හැම මොහොතකම මේ වගේ අත්දැකීමක් ඇති වෙනවා කියන එක අපි දකිනවා. ඔව් දකින්න අපට මේකට තියෙන ඇලියම නැති වෙනවා. ඇලීම නැති වෙනවා කියන්නේ ඒක වෙනස් වෙනකොට තියෙන දුක නැති වෙනවා. ඒක තමන් කැමති විදිහට පාලනය කරන්න බැරි වෙනකොට ඇතිවන මානසික දුක් ටික අපට ඊට පස්සේ ඇති වෙන්නේ නැහැ. දැන් අපට මේ දුක ඇති වෙන්නේ කොහොමද? අපි මේ ටික මගේ කරගෙන අපි හිතනවා අපි කැමති විදිහට මේ ටික තියෙන්න ඕන කියලා. අපි හිතාගෙන ඉන්නවා අපිට මේ ටික පාලනය කරන්න පුළුවන් කියලා. ප්‍රධාන වශයෙන් අපේ ශරීරය. ඇත්තෙම මේ අපේ ශරීරය කියන්නේ අපේ කර්ම බීජයට අනුව ලැබිච්ච ආහාරයෙන් නිර්මාණය වෙච්ච දෙයක් මේක. ඒ වගේම මේ දේ හේතුඵල ධහමෙන් ඇති වෙච්ච දෙයක්. මේක ඒ හේතුඵල ධහමේ නිරුද්ධ වීමෙන් මේ ශරීරය නිරුද්ධ වෙනවා. ඔව් මේක හරියට දැක්වතින් මේක හැමදාම තමන්ට තියෙන දෙයක් කියලා හිතන්නේ නැහැ. මේක ලෙඩ වෙනකොට ඒ ලෙඩ තමන්ගේ ලෙඩක් කියලා හුගන්නේ නැහැ. මේ අවබෝධය තියෙනවා නම් ඔහු පැත්තකට වෙනවා. ලෙඩ ටික මේකට විතරක් දීලා හින්ගෙනවා. පොඩි වේදනාවක් දැනෙනවා. දැනුවට මට වේදනාව දැනෙනවා කියලා ගන්නෙ නැහැ. ඔව් තමන්ට පුද්ගලික දෙයක් විදිහට ගන්නෙ නැහැ. එතකොට ඒක නොගන්න එයාට මේ දුක් ටික යට එන්නේ නැහැ. එයා තමන්ගේ කරගෙන නැහැ. එතකොට අපිට ඇත්තෙම සම්පූර්ණයෙන්ම අපි ලෝකය ගැන අවබෝධයක් ලබනවා නම් ලබන්නේ ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, ශරීරයට පහස විඳලා, මනසට ධර්මාරම්මණ ඇවිල්ලා. මේ හය තුලින් තමයි අපි යම් තාක් ජීවිතය අත්දැකීම් ලැබුවා නම් ලබන්නේ. එතකොට මේ අත්දැකීමේ ස්වභාවය මොකද්ද? මේ අත්දැකීම හැම මොහොතකම ඒ හේතු ටික නිසා ඒ මොහොතේ හටගන්නේ. කණ්ණාඩිය ළඟට යනකොටම ඒ මොහොතේ රූපේ නිර්මාණය වුණා වගේ අපි දකිනකොට මේ මොහොතේ තමයි මේ අත්දැකීම ඇති වුනේ. ඒක අතීතයේ තිබෙන මෙතෙන්ට ආව නෙවෙයි. මෙතනින් අනාගතයට යන්නේ නැහැ. මෙතනම ඇති වෙලා මෙතනම නිරුද්ධ වෙනවා. අපි අනාගතයට යන්නේ කොහොමද මේ ටික ස්ථිර දෙයක් කියලා ගත්තොතින් මේක හොයාගෙන නැවත අතෙන් තියනවා. දැන් කණ්ණාඩියක් ළඟට ගියාම අපි දන්නවා ඒ ගිය මොහොතේ කණ්ණාඩියේ රූපය ඇති උනේ කියලා නේ. නමුත් බල්ලෙක් පූස්සෙක් වගේ සතෙක් එතන ගියොත් මොකද වෙන්නේ? දන්නවා මේ මෙතනම ඉන්නවා කියලා. ඔව් එයා හිතනවා මේ තව කෙනෙක් කියලා. එයා නැවත හරියා බලන්න එනවා. ඔව් බුරන්නේත් ඒකයි. පිටිපස්සටත් ගිහලා බලන්නේ ඒකයි. ඔව් එතකොට එයාට බලන්න එයා දන්නේ නැහැ මේ මොහොතේ ඇති වෙච්ච දෙයක් කියලා. එයා නැවත එනකොටම මේක හටගන්නේ. එතකොට තමයි අර ගැටලුව ටික තියෙන්නේ යාට. දැන් අපට ගැටලුවක් තියෙද කණ්ණාඩි ළඟට ගිහිලා බලපු රූපේ තාම ඇති මං එනකන් එයා බලන්න ඕනේ එයා හොඳ නැති කෙනෙක් කියලා අපට හිතෙනවද? ඔව්. නමුත් අර කතාව තේම ඇති වෙනෝනේ. මං වගේ කෙනෙක් අර ගෙදර ඉන්නවා මට දැන් අභියෝගයක් ගෙදර මේ දැන් ප්‍රශ්නයක් මට කෑම ටිකක් නැති වෙයි කියලා දැන් බල්ලා හිතන්නේ නේ. ඔව්. නමුත් අපි එහෙම හිතනවා තව කෙනෙක් කාමරේ ඉන්නවා මගේ කණ්ණාඩි දැන් මගේ කෑම ටිකක් අඩු වෙයි කියලා අපි හිතනවද? අන්න දුක ඇති වෙන හැටි ඔන්න ඕකයි. සම්පූර්ණ සිද්ධාන්තය මේක. ඔව්. අර අවිද්‍යාව නිසා අර බල්ලට තියෙන නොදැනීම වගේ තමයි අපිට තියෙන අවිද්‍යාව. අපි කණ්ණාඩි ළඟදී නොරවටුණාට අනිත් හැම තැනදීම රවටෙනවා. අපි මේ අත්දැකීම් ටික ඒ මොහොතේ ඇතිවෙලා නිරුද්ධ වෙච්ච එකක් කියලා අපි දන්නේ නැති නිසා අපි මෙන්න මේ ටිකෙන් දුක් විඳිනවා. කවුරු හරි බැන්නනම් බැනපු එක නිතරම හිතේ තියාගෙන දුක් විඳින එකයි අපි. ඔව්. කවුරු හරි කෙනෙක් අපිට දැකපු වෙලාවේ ලස්සනට හිටියනම් අපි ඒ රූපෙ එහෙම ගන්නවා. අපි යන්නේ ටෙලිෆෝන් කරලා කතා කරනකොටත් අපි හිතනවා අර විදියටම ඉන්නේ කියලා නේද? අර ලස්සන රැඳගෙන අර විදියටම hina වෙයි කියලා. දැන් ඇතැම් විට එයා කේන්සි අරගෙන ඉන්නේ. ඇතැම් විට මේ එයා ඒ වගේ ලස්සන ඇඳුම් නෙවෙයි දැන් ඇඳන් ඉන්නේ. තව කෙනෙක් එක්ක දැන් රණ්ඩු වෙවෙ ඉන්නේ. නමුත් අපි හිතනවා කතා කරනකොට මර වගේම ලස්සනට ඉන්න ඕනේ කියලා නේද? ඔව් අපට හිතෙන්නේ අර වගේම හැමදාම ඉන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි ආයි දකින්න කොටත් හිතෙන්නේ අර වගේම මාත් එක්ක කතා බහ කරන්න ඕන. ඇතැම්මිට දැන් යා ප්‍රශ්නය පිට යන්නේ. අපි දැක්ක වෙලාවේ දැන් අර හැංගීම නෑ යාගේ. ඒත් අපි තවත් හිතේ මේ ඔව් අපිට ඊට පස්සේ මෙහෙ දුක් වෙනවා. මොකද අර අපි ගත්තු මුල් අවස්ථාවේ විදියටම ඉන්න ඕනේ කියලා අපි හිතන්නේ. ඔව් දැන් අපි එක දවසක් කණ්ණාඩි ළඟට යනකොට ඇඳපු රූපය නෙවෙයි ආය යනකොට යන්නේ නේ. අපේම රූපේ පෙනුනට දැන් වෙනස් විදියක් නේ. අන්න ඒ වගේ තමයි අපි දකින්හන දේවලුත් ඒ මොහොතේ අත්දැකීම තමයි. නමුත් ඊට පස්සේ සම්පූර්ණ වෙනස් අත්දැකීම. ඒ නිසා මේක දන්නේ නැති නිසා මිනිස්සු කොහොමද කියන්නේ? ඉස්සර නම් එයා හරිය හොඳයි හරියට මට ආදරේ හරිය හොඳ ගතිගුණ තිබෙච්ච කෙනා දැන් එහෙම නැහැ කිය කී දුක් වෙනවනේ. බලන්න අපි දුක් විඳින හැටි. ඔව් මේක තීරුම් ගත්තොත් අපිට දුක් වෙන දෙයක් නෑනේ. දැන් දරුවෝ ගැනවත් එහෙමනේ දරුවෝ කාලෙකදී අපි කියනවා කී කරුයි කියලා කාලෙකදී කියනවා නැහැට අහන්නේ නැහැ කියලා නේද? කාලෙකදී කියනවා අපි කියන දේක් කිසිම දෙයක් අහන්නේ නැහැ කියලා. එක අතකින් ඒ රූපේ වෙනස් වෙනවා අනිත් අතින් ඒ දරුවාගේ මනසත් වෙනස් වෙනවා අනිත් අතින් ඒ දෙකටම වඩා අපේ මනසත් මෙහෙ වෙනස් වෙනවා. අපි දැන් පොඩි කාලෙට විදියටම අපි කියන අහගෙන මේ විදියටම හැමදාම ගෙදරම ඉන්න ඕනේ කියලා කියන. එතකොට මෙන්න මේක ඇත්තෙම මේත් එක පිළිබඳව අපට ලෝකය ගැන පැහැදිලි අවබෝධයක් ඇති වුණොත් අපි දන්නවා කිසියම් අත්දැකීමක් අපේ ජීවිතය තුළ ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ ඒ මොහොතේ ක්ෂණික අත්දැකීමක් කියන එක අපි දන්නවා. මේක තමයි අපි දිනකට වැඩි වාර ගාණක් හිතුවනම් අපි ඒ හිතන වාර ගාණක් පාසා අපි දුකෙන් නිදහස් වෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් විශේෂ දෙයක් තියෙනවා. දවසට එක තත්පරයක් ඒක හිතන්න පුළුවන් නම් ඥානිසංශ දන්නවද? ඒ ඥානිසංශය ඉන්දියාවේ ලොකු ගඟක් තියෙනවා ගංගා නම් ගඟ කියලා හැතැම්ම දහස් ගාන දිග ගඟා. ඒ ගංගා නම් ගඟේ එක කොනක ඉඳලා අනිත් කොනට මහා කන්දක් දානය දුන්නට වඩා විශාල දානයක් ඒ ගංගා නම් ගඟේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට එනකන් මහා ආහාර පාන කන්දක් ගොඩ ගහලා දන් දුන්නටත් වඩා ආනිසංස දායි මේ සිතුවිල්ල එක මොහොතක් හිතුවද? ඒ තරම් බුදුහාඳුර කෙනෙක් දැක්ක මේ අනිත්‍යතාවය මේක දකින්න කියලා. ඔව් මේක දැක්කොතින් මේකේ කුසලය මේකෙන් යා සුගතියට යන්න පුළුවන් වාර ගාන අර දානි දුන්නට වඩා වැඩි කියලා. ඒ තරම් කුසලයක් කියන්නේ. ඒ නිසා මේක තමයි ඉහළම කුසලය. ඔව්. හිතන මේක අමතක නොකර හැකි තාක් මේ හරිම අත්දැකීම හොඳටම අමතක නොකර හිතේ තියාගෙන දවසට හිතන වාර ගන්න හැකි තාක් වැඩි කර ගන්න ඕනේ. මේ හැම මොහොතේම අත්දැකීම ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන එකක් කියලා දකින වාර ගන්න වැඩි කරන්. දැන් අද දවස් අද 3-4 වාරක් හිතුවනේ. නැත්නම් මිට අද පුළුවන් නම් තව 10 පාරක් විතර හිතන්න. හෙට 20 වතාවක් හිතන්න. මේක වැඩි කරන්න අපට දුකටපත් වෙන අවස්ථා අඩු වෙනවා. වෙනත් කෙනෙකුට අපිට පීඩාවපත් කරන්න බෑ. අපි අවබෝධයෙන් ඉන්නේ. බාහිර රූප ටිකක් වෙනස් කළා, සද්දයක් වෙනස් කළා, අපේ ගෙදර තියෙන පිළිවෙල නැති කළා. කාටවත් ඩිස්ටර්බ් කරන්න බෑ. අපේ මනසේ තියෙන සාමකාමී බවට හානියක් කරන්න බෑ බාහිර කෙනෙකුට. ඒකයි මේක කුසලයක් කියලා කියන්නේ. මොකද ඉහෙළම උපාදිගත්තු කෙනෙකුට උනත් ඉහළම ධනයක් තියෙන කෙනෙකුට උනත් මේ දුක්වන අරමුණේදී දුක් නොවී ඉන්න බෑ. එයා දුක් වෙනවා. ඔව්. නමුත් මේ අවබෝධය තියෙන කෙනාට ඒ තැනදී දුක එන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. එයාට ළඟම ඥාතියෙක් මැරිච්ච වෙලාවකදී උනත් හරියට සිහියෙන් හිටුවොත් ඒ දුක් ටික යට එන්නේ නැහැ. අදාපට ඒ දුක් ටික එනවා. ඔව්. නමුත් අපි මේ මානසිකත්වයේ ඒ වෙලේ හරියට සිහියෙන් හිටියොත් මයින්ඩ්ෆුල්නස් එකේ හිටියොත් අර දුක් ටිකෙන් අපට පීඩා එන්නේ නැහැ. අපි දන්නවා මේකත් මේ මොහොතේ හටගෙන නිරුද්ධුණු අත්දැකීමක් කියන එක. ඇත්තෙන්ම අපේ මියගිය ඥාතියයි අපි මතක් නොකර ඉන්න දැනට ජීවත් වෙන ඥාතියෙකු අතර වෙනසක් නැහැ. මතක් කරන ලාටි තරයි ඉන්නේ. මියගිය කෙනෙකුණත් මතක් කරනකොට යා මිය ගිහිල්ලා නැහැ. ජීවත් වෙනවා යා. ජීවත් වෙන කෙනෙකුණත් මතක් නොකරත් මොකද? මැරලා වගේ. ඔන්න ඔක අත්දැකීම වගේ. ඕක දැක්කොත් ඕක දැක්කොත් එයාට මියගිය කෙනෙක් කියලා අමුතෙන් දුක් වෙන දෙයක් නෑ. මියගිය කෙනා ජීවත් වෙන කෙනෙක් වගේ එකට ජීවත් කරන්න පුළුවන්. දැන් අපට ලංකාවේ අපි ඉස්කෝලේ ගිහිපු කාලේ අපේ යාළුවෙක් ඇතැම් විට ලංකාවෙන් එනකොට මමත ගුණා නම් එහෙම ඥාතින් ඇතිනේ පෙළ කරටනේ යාළුවා ඇතිනේ නේ. ඒ ආයි දැක්කොත් න්යාය එන්නේ ලෝකෙට නේ. නැත්තම් එයා සම්පූර්ණ මද්දකීම මියගිය වගේ නේ. ඇත්තෙම මිය ගිහිපු ඥාතිවරයෙක් වුණත් නිතර මතක් වෙනවා නම් එයා කරපු දේවල් ඇසුරු කරපු දේවල් ඇත්තෙම මිය ගිහිල නැහැ. එයා ලංකාවේ ජීවත් වෙනවා වගේ. ලංකාවේනේ ගෙදරම ජීවත් වෙනවා වගේ. දැන් බුදුහාමුදුරුවෝ වුණත් බුදුහාමුදුරන් ගැන ගුණ නිතර සිහි කරනකොට බුදුහාමුදුරුවෝත් එක්ක ජීවත් වෙනවා වගේ. කොහොම සරියුත් හාමුදුරුව ගැන සිහිපත් කරනකොට දැන් මේ සරියුත් හාමුදුරුවන්ගේ කතාව අපි අහනකොටනේ සරියුත් හාමුදුරුව ජීවමානයි නේද? සම්පූර්ණයෙන්ම අපිත් එක්ක ඉන්නවා වගේ. අපේ අම්ම තාත්ත උනත් අපට ඕනම් ගෙදර පින්දහම් කළා පින් අනුමෝදන් කරනකොට අනේ අම්ම තාත්ත ජීවත් වෙන කාලේ කැම ටිකක් දෙනවා වගේ කියලා හිතාගෙන පින් අනුමෝදන් කරලා පුළුවන්. එතකොට අපට අමුතෙන් දුක් වෙන දෙයක් නෑ. සම්පූර්ණයෙන්ම අපි මේ දුක් වෙන්නේ අනේ මැරුණා අනේ දැන් මේ ශරීරය යට නෑ කිය කී හිතෙන්නේ නේ. ඇත්තෙම ජීවත් උනත් යාට කියලා ශරීරයක් නෑ ඇත්තෙම. යාට කියලා අයිති එකක් නෙමෙයි තියෙන්නේ. දහල යන්නේ නැහැ නේ. ඒක සම්පූර්ණයෙන්ම ඒ මොහොතියා ෂණිකව අල්ලගෙන ඉන්න දෙයක් මේ ශරීරය කියලා කියන්නේ. ඔය මනසත් එක්ක ඒ වෙලේ තියෙන අත්දැකීමක් මේක. ඒ ජීවත් වෙන කාලෙවත් යාට අයිතිව තිබෙන්නේ නැහැ ඇත්තෙම. අපි හිතනවා අපි හිතනවා තිබ්බයි කියලා සහ අපි හිතනවා මිය ගියාට පස්සේ ඒක අත්හැරිය කියලා. ඇතැම් විට මේ මොහොතියා ඊට වඩා හොඳ ශරීරයක දැන් ඉන්නේ. දැන් ඉන්න පුළුවන්. සත්කරණකින් ඉන්න පුළුවන්. අපි ඇත්තෙම දුක් වෙනව නම් දුක් වෙන ඕන එකම කාරණයකට. මොකද මිය ගිය කෙනා මෙතනින් පල්ලෙහා තැනකට වැටිලා දුක් විඳිනවනම්. අන්න ඒ ගැන හිතුවොත් තමයි අපට දුක් වෙන තියෙන්නේ. ඒ දුකත් ඇති නොවන විදියට අපට වැඩ කරන්න පුළුවන් හරියට බුද්ධිය තිබුණොත් ඒ කාතකේ මිය ගිහලා නම් පින් අනුමෝදන් කරන්න පුළුවන්. නැත්නම් ජීවත් ඉලෙන කෙනෙක් නම් හැකියතා කියා අපි කරන පින්කම් වලට සහභාගී කරගන්න පුළුවන්. මොකද කොයි මොහොතේ යා මරණයට පත් වෙන්නේ දන්නේ නැති වුණත් අන්න හරි අපිට බයක් නෑ. අපේ දරුවොත් එක්ක අපේ ඥාතින් එක්ක නිතරම පින්දහම් කරන්න ඕනේ ඒක. එහෙම කරනකොට කොයි මොහොතේ මියගියක් ගැටලුවක් නෑ. එයා යන්නේ මීට වඩා ඉහළ තැනකට. අපි අඬන්න ඕනේ මීට වඩා පල්ලෙහාට ගියොත්. එයා දුක් විඳින නිසා. දුක් විඳින එක උනත් ඇත්තෙම අපි ඒවලි මතක් කරොත් විතරයි ඒකත් එන්නේ. ඒ හේතු ටික ඇති වුණොත් මෙයා මතක් කරොත් තමයි අතීතේ හැටියට වර්තමාන හැටියට මේ ටික ආවතින් තමයි ආවත් නෙවෙයි ගැටලු ඇත්තෙම ඒ ගැන තමන්ගේ කියලා ගත්තොත් තමයි මේ දුක් ටික එන්නේ. මේක මේ ප්‍රොසෙස් එක තේරෙනවත් එක්කම දුක නැති වෙන වෙලාවක් යන්නේ. ඒ මොහොතේ අපි දුක් ටික නිදහස් වෙලා ඉන්නේ. දැන් මේ මොහොතේ නැහැ අපේ දුක් ටික නේ. ඔව් මේ මොහොතේ අපේ දරුවෙක් ගැනවත් අපේ දුක් ටික නැහැ. ඔව් මේ මොහොතේ දුකෙන් නිදහස් වෙලිනේ අත්‍යන්ත. මෙන්න මේ මානසිකත්වයේ ටිකෙන් ටික දිනු කරගත්තොත් අපේ දරුවෙක් ගෙනවි අපේ ශරීරය වෙනස් වෙද්දිවත් මේ දුක් ටික අපට එන්නේ නැහැ. මෙන්න මේක තහවුරු කරන්න තමයි ටිකෙන් ටික භාවනා කරන්න ඕන, හිත වඩන්න ඕන. ඔව් හිත තැම්පත් කරනකොට හිතේ කලබල ගතිය අඩු වෙනකොට අපට මේක හිතන්න තියෙන වාර ගන්න වැඩි කරන්න පුළුවන් අපට. හිත තැම්පත් කරගන්න නිකන් බෑ. වචනේ සංවර වෙන්න ඕන, කය සංවර වෙන්න ඕන. වචන කතා කරන කරන සංවරයෙන් කතා කරන්න ඕන. ඔය වැරදි විදිහට වචන පාවිච්චි කරලා අනිත් අයගේ හිත නරක කරන හොඳ නෑ. ඔව්. Tamanට ඊට පස්සේ ඒව හිතනකොට මේ භාවනාව කරන්නත් වෙන්නේ. ඒ නිසා හැකිතාක් වචනේ සංවර වෙන්න ඕන, තමන් කරන ක්‍රියා සංවර වෙන්නට ඕන, හැකිතාක් තමන් අකුසල් වලින් මිදෙන්නට ඕන. මිදිච්ච තරමට මේක කරන්න ලේසි. අතීතයෙන් අඩුවක් වෙලා තියෙන පුළුවන්. හැබැයි ඒක සිහි කරනකොටම දකින්න දැන් මේක දැන් මේ මොදි සිහි කරපු එකක් කියලා. එතකොට අර අකුසල එන්නේ නැහැ තවන්ට. ඒ නිසායි දක්ෂයට දැන් උපාය දන්න කෙනා අපායෙන් බේරෙන කියන්නේ ඒක. උපාය දන්න අපායෙන් බේරෙන කියන්නේ ඒකයි. හරියට අපි මේ අවබෝධය තියෙනවා නම් අපි එතෙන්දී අර දුක් ටික අපට එන්නේ නැහැ. අතීතයෙන් කරපු අකුසලයක් නිසා හෝ වෙන්න පුළුවන්. හැබැයි එහෙම ඒ සිද්ධිය අපි දැක්කත් ඒ මොහොතේ ඇති වෙන දෙයක් කියලා අපි දැක්කොත් අපට අකුසලේ තමන්ට විපාක දෙන්නේ නැහැ. අන්න ඒකයි. අපිට ඒක නිදහස් වෙන්න පුළුවන්. ඒකට මාර්ගයක් බුදුහාඳුර අපට මේදී දේශනා කළා තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ජාතිය උපත කියන එක දකිනවා නම් එක එක රෙලම්ස් වල ඉපදෙන හැටි දකිනවා නම් ඒ වගේම ඒ උපතක් සිදු වෙන හේතුනේ මෙන්න මේ කර්මයේ භවය කියන එක දකිනවා නම් ඒ උපත නැති කරන්නම් භවය ලෝකෙට දෙන ආසාව නැති කරන්න ඕනේ කියන එක දකිනවා නම් ඒකට මාර්ගය සම්මාදිට්ඨිය ඉඳන් තියෙන ආරක්ෂණ මාර්ගයේ කරුණු ටික කියලා දකිනවා නම් අන්න එපමණකින් මාත්‍යා සම්මාදිට්ඨියට පැමිණෙච්ච කෙනෙක් කියලා දේශනා කළා. ඒ සම්මාදිට්ඨියේ ප්‍රධානම දේ තමයි මේ රූපේ ඉපදීමත් එක්කම මේ ක්ෂණික වැතිවන මේ අත්දැකීම් වල ඉපදීම නැතිවීම දකින්නට ඕන. ඔව් ඇසේ පහළ වීම. ඇත්තෙන්ම ඇසක් කියන එක තියෙන්නේ රූපයක් තිබ්බොත්. රූපයක් කියන එක තියෙන්නේ ඇසක් තිබ්බොත්. රූපය සජීවී වෙන්නේ නැහැ. දැන් අම්මා කෙනෙක් වෙන්න නම් මොකද්ද තියෙන්න ඕන? අපි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා කියන්නේ කාටද? දරුවේ කිරියොත් නෙනේ. නැත්නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ තමයි රූපයක් කියලා තියෙන්නේ. ඇසක් තිබ්බොත්. ඔව්. ඇස තියෙන්නේ රූපය තියෙනවත් එක්කම. ඒ දෙකම තියෙන විඥානය නිසා. ඒ නිසා ඔව් යම් කිසි තැනක රූපයක් පහළුණා කියලා කියන්නේ මේ ටික ඔක්කොම එකට එනවා. ඇත්තෙම මේ දෙක විතරක් නෙවෙයි මේ තුන විතරක් නෙවෙයි 10ක් යනවා. එකපාරම 10ක් යනවා. ඒකයි පුදුම දේ. දැන් බුදුහාඳුර කෙනෙක් තමයි මේ ඇත්තම විස්තර කරන්නේ. අපට ඇසට රූපයක් පහළ වෙනවා කියලා කියන්නේ එක පැත්තකින් මේ පැත්තේ ඇස තියෙනවා, අනිත් පැත්තෙන් රූපය තියෙනවා, ඊට පස්සේ චක්කු විඤ්ඤාණය තියෙනවා, චක්කු විඤ්ඤාණ, ඊට පස්සේ චක්කු සංපස්ස කියන එකක් තියෙන ස්පර්ශය කියන එක, ඊට පස්සේ චක්කු සංපස්සදා වේදනා කියලා එකක් තියෙනවා, ඊට පස්සේ තියෙනවා රූප සංඥා කියලා තියෙනවා, රූප සංඥා කියලා කියනවා, රූප සංකේතනා කියලා තියෙනවා, රූප සංකේතනා කියලා තියෙනවා, ඊට පස්සේ රූප සංහා කියලා තියෙනවා, රූපෙට තියෙන ආශාව, ඊට පස්සේ රූප විතක්ක කියලා තියෙනවා, රූප විතක්ක, රූප විචාර. මන 10 තියෙද කියන්නේ 2 3 4 5 6 7 8 9 10. ඔව්. ඇස පහල වෙනත් එක්ක මේ 10ම ගිහිල්ලා. ඇසක් පහළුණා, රූපය පහළුණා, ඒකට අදාළ විඥානය පහළුණා, ස්පර්ශය ආවා, වේදනාවක් දැනුණා, සංඥාවක් පහළුණා, සිතුවිල්ලක් පහළුණා, ඒකට ඇලුණා, විතර්කයක් පහළුණා, ඒක විචාර කළා. කන ගැනත් එහෙමයි. කන, ශබ්දය, සෝත විඥානය, සෝත සම්පස්සය, ওই වගේ 10ක් යනවා. ඒක තත්පරයෙන් ඔක්කොම ගිහිල්ලා. තත්පරයෙන් ඇතැම් විට 100න් පංගුවකදී සිද්ධියම වෙලා. ඒකයි. දැන් මේක තමයි මේක තේල්මේ හැම එකක්ම මේ මොහොතේ හට ගන්න. හැම එකක්ම මේ මොහොතේ ක්ෂණිකව එක විට හට ගන්න. ඒ ටික හටගෙන තමයි මේ අත්දැකීම කියලා එකක් දෙන්නේ. ඒ දීපු එක අපි දිගට තියෙනවා කියලා බදා ගන්නවා. ගත්තු ගමන් තමයි දුක වෙන්නේ. ඒක ඒ මොහොතේ හටගෙන ඒ මොහොතම නිරුද්ධ වුණා කියලා දකිනවනම් අල්ලගන්න දෙයක් නැහැ. ඔව් ආසාවක් නැහැ. ආසාව නැති කියන්නේ අමනාපිකුත් නැක වෙනස් වෙනකොට. ඔව්. එතකොට මේ වැත්තේම සජීවී ලෝකයේදී මෙහෙම කියලා බෙදන්න බෑ. නමුත් මේක සම්පූර්ණයෙන් මනසින් දකින්න ඕනේ වමිය. ඔව් මේව මනසත් එක්ක ක්‍රියාකාරීත්වයක් මේක සම්පූර්ණයෙන්ම මනසින් දකින්න ඕන අවබෝධයක් මේක. එතකොට රූපය ගැන අවබෝධය එනකොටම මේ 10ම ගිහිල්ලා. ඔව්. ඇස පහළ වුණා, රූපය පහළ වුණා, චක්කු විඥානය, චක්ක සම්පස්සය, චක්ක සම්පස්සය වේදනාව, රූප සංඥා, රූප සංචේතනා, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර. 10ක් යනවා. මේ 10 6කට වැඩි වෙනවා ඇස කන්න ආසාදී රූප වලට. කීයද එතකොට? දහවරක් අය 60ක් වෙනවා. ඒ 60 නැවත 11කින් වැඩි වෙනවා. ඒ 60 නැවත 11කින් වැඩි වෙනවා. ඒ 11 කියන්නේ මොනවද? අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, අභ්‍යන්තර රූප, බාහිර රූප, හීන රූප, ප්‍රණීත රූප, දුර රූප, ළඟ රූප, හීන රූප, සුකුම රූප සිය. ඕක තමයි සමස් අත්දැකීම අපේ. ඒ රූපේ අතීත රූපයක් වෙන්න පුළුවන්, දැන් රූපයක් වෙන්න පුළුවන්, අනාගත රූපයක් වෙන්න පුළුවන්. දුර රූපයක් වෙන්න පුළුවන්, ළඟ රූපයක් වෙන්න පුළුවන්. සියුම් රූපයක් වෙන්න පුළුවන්, ඕලාරික රූපයක් වෙන්න පුළුවන්. තමන් රූපයක් වෙන්න පුළුවන්, බාහිර රූපයක් වෙන්න පුළුවන්. හීන රූපයක් වෙන්න පුළුවන්, ප්‍රණීත රූපයක් වෙන්න පුළුවන්. සම්පූර්ණ මේක කෙරෝදින් මේ ගැන භවය ගැන කිසිම තැනක තමන්ට දුකක් එන්නේ නැහැ. කිසිම තැනක ඇලීමක් නැහැ. හැම තැනම දකිනවා අද දෙයක් විතරක් නෙවෙයි. මේක කල්ප 100කට ඉස්සෙල් වෙච්ච දෙයක් උනත් මතක් කරනකොට දන්නෝ මෙන්න මේ රූපය අතීත එකක් මේ සිහි කරන්න කියලා. ඒ සිහි කරන මොහොතේ විතරයි කියන කියා දන්නෝ. එයා මෙතන ඉඳලා අරක ફોકસ කරනවා කියන එක විතරයි දන්නේ. දෙතෙන් තියා යන්නේ නැහැ. දැන් අපි මෙතන ඉඳලා අපි එතෙන්ටම යනවා. ගිහිල්ල බැනපු ඒවා එහෙම ආයි බැනුම් අහනවා. ආශා කරපුවට ආයි ආශා කරනවා. දැන් අපි පොඩි කාලේ සෙල්ලම් කරපුවට අපි ඇත්තෙම යනවා දෙතෙන්ට. නමුත් අපි සෙල්ලම් වල ටික ඔක්කොම එතන ගත්තොත් මොකද වෙන්නේ? ආයෙ එතෙන්ට ගියා. මේ පොඩි කාලේදී කවුරු හරි ගහපු එක පොළොව පළපු එකක් මතක් වුණොත් තේන්ති යනවනේ. තේන්ති යනවා. ඔව්. ඔය මිනිස්සේ දැන් ජීවිතුම අතරත් නෑ තමයි. ඔව්. එතකොට සම්පූර්ණයෙන්ම දැන් අපි මේ වෙලාවේ මේ මනස සී කරන්නේ. මේ අතීත එකක් දැන් සී කරන්නේ. ඒ සී කරනගෙන අවබෝධය නැති වුණොත් තමයි දුක් ටික එන්නේ අපට. අන්න ඒක. ඒක තේරුණොත් හරියට මයින්ඩ්ෆුල්නස් එකේ අවයානස් එකේ ඉන්නවා නම් සිහි කරන්න පුළුවන්. නමුත් දුක් ටික යට එන්නේ නෑ. දුක් ටික නොවන විදිහට සිහි කරන්න පුළුවන් නිතරම හැබැයි සමන් සිහින් ඉන්නවා. සිහිය නැති වුණොත් රේල් පීරි දෙකෙන් කෝච්චිය පැනනවා වගේ දුක් ටික එනවා. කෝච්චිය තවදුරටත් යන්න බෑ. පහසුවෙන් යන්න බෑ. අන්න ඒ වගේ තමයි හැම මොහොතෙම සිහිය තියාගන්න ඕන. අන්න ඒකට තමයි සතර සතිපට්ඨානේ වඩන්න ඕන. අපේ හිත මිතුරු වෙන්නේ සතර සතිපට්ඨානේ වැඩුව. අපි හිත මිතුරු කියනෝනේ. හිත මිතුරන් කියනෝනේ. හිත මිතුරන් කියන්නේ අපි කාටද? බාහිර අයට නේ. ඇත්තම හිත මිතුරු කවුද? හිත මිතුරු වෙන්නේ තමන්ටමයි. තමන්ට තමන් හිතවත් වුණොත් තමයි හිත මිතුරු වෙන්නේ. අනිත් අය යාළු නැහැ කියලා හිත මිතුරු වෙන්නේ නැහැ. හිත මිතුරු කියන එක අපි බොහෝ විට හොයාගෙන යන බාහිරින්. හිත මිතුරු මෙතන තියෙන්නේ. හිත මිතුරු වෙන්නේ හිතට මයින්ඩ්ෆුල්නස් එක එකතු කරවතින්. නැත්තම් හිත මිතුරු නෙවෙයි හිත සතුරු. හිතට දුක් දෙන්නේ. මොකද මේ අවබෝධය නැතුනොත් යා ඉග්නොරන්ස් එකේ ඉන්නේ. යා ඩිලුෂන් එකේ ඉන්නේ. යාට දුක් ටිකට යනවා යා. ඒ නිසා දුක් ටිකෙන් නිදහස් වෙන්න නම් මේ අවබෝධයෙන් හිටියොත් ඉන්න මොහොතේ දුක් ටිකෙන් මිදලා ඉන්නේ. මේක හිතන වාර ගන්න තත්පරෙන් තත්පරෙන් හරි වැඩි කර ගන්නට ඕන. වැඩි කර ගත්තොත් තමයි අපේ නියම ප්‍රොෆිෂියන්සි එක තියෙන්නේ. ස්කිල්ෆුල්නස් එක තියෙන්නේ. බුදුදහමේ GP එක මේක. බුදුදහමේ IQ එක මේක. ඒ නිසා එක පැත්තකින් සතිය මයින්ඩ්ෆුල්නස් එක දිනු කරන්න ඕන. අනිත් පැත්තෙන් අනිත්‍යතාවය මේ ඇතිවීම නැතිවීම එක නුවණින් දකින්නට ඕන. මේක හරියට කියන එකාතකින් ගොයන් ටික අත අල්ලගන්න එක සහ අනිත් අතින් ගොයන් ටික කපනවා වගේ වැඩක් කියලා. සතිමත් බවේ මයින්ඩ්ෆුල්නස් එකෙන් මේක තේරුම් ගන්නවා, හිත එක කරගන්නවා. අනිත් පැත්තෙන් අනිත්‍යතාවයෙන් බලනවා, අනිත්‍යතාවයෙන් බලනවා. බලන්න බලන්න දුක් ටික නැති වෙනවා. දුක් ටික සිඳල යනවා. Tamante දුක් එන්නේ නැහැ බාහිරින් ඉන්නවා. ඒ නිසා මෙවැනි දහමක් තමයි ලෝකේ පහළ වෙන බුදුහාමුදුරුවෝ වෙන දේශනා කරන්නේ. හැබැයි මේ දේශනා කරාට ඒ ධර්මය අහන්නට ලේසි නෑ. ඒක බොහෝ කලක් පිරිසල්ලා ප්‍රාර්ථනා කරලා දානාදී පින් දහම් කළා තමයි අපි මේ දහම අහන්නේ. ඒකයි දුර්ලභ මේ ලෝකේ. ශ්‍රණ සම්පත්තිය දුර්ලභයි කියන්නේ ඒකයි. කෝටි ගානකින් අපි මේ දහම අහන්න ලැබුණේ අපි තාම පින් කළා ඒකයි. මේ ඒ නිසා මේ කුසලෙන් අපි ඉහළට ගිය දවසට තමයි වටිනාකම තේරෙන අද නෙවෙයි. මේ පින්හි ආනිසංස විදියට අනාගතයේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල සැප විඳිනකොට තමයි අපිව මතක් වෙන්නේ දැන් නෙවෙයි. ඔව් අනිවාර්යයෙන්ම. ආ මේ පැත්ත පොඩ්ඩක් හරි බලන්න ඊට පස්සේ. ඔව් කොහොමද කියන්නේ. ඒ නිසා ඇත්තෙන්ම මේක ඇත්තෙන්ම දැන් බුදුහාමුදුරුව ගැන මෙවැනි දහමක් දේශනා කර බුදුහාමුදුරන්ගේ ඡායාව ඇසෙන් නෙවෙයි දැක්කේ. අර මට කුණ්ඩලි ගැන අහලා තියෙනවනේ. මට කුණ්ඩලි අසනීපවල හිටියේ තරුණ කෙනෙක්. කියා ගෙදර හිටියේ පිටිය දිහා බලාගෙන හිටියේ. ඉන්නකොට බුදුහාමුදුරු දැක්ක මෙයා. මෙයාට පිටිට වෙන්න කියලා ඇවිල්ලා මෙයාට හැරෙන්නවත් බෑ. ඒ තරම් අසනීපයි මෙයා. බුදුහාමුදුරු උන්වහන්සේගේ ඡායාව රැස්මාලාව පිටියට රැස් කළා. මෙය කරා. ફોකස් කළා. කරනකොට ඒක දිහා බැලුවේ මෙයානේ මේ බුදුවරයෙක් ඇවිදිනව නේද කියලා පිටිය දිහා බැලුවේ. ඒ සිතුවිල්ලෙන් සුගතිගාමි වුණා. දිව්‍ය ලෝකේ ගියා. ඒ තරම්ම මේ වෙනි දහමක් දේශනා කරන ඒ බුදුවරයෙක් ගැන අර බිත්තිවල විශේෂ සෙවණැල්ලක් සෙවණැල්ලෙන් සුගතිගාමීන පුළුවන් දහම. එතකොට ඒ දහම අපි අහලා ඒ සිතුවිලි මාත්‍රයක් ඇති කරගත්තු තානිසංශ ගැන අපි කියන්නේ තරම් කුසලයක් මේක. ඒකට ඒ කුසලයේ ප්‍රතිඵලය අනාගතේ විතරක් නෙවෙයි ඇත්තෙම මේ මොහොතේ අපට ඒ මොහොතේ අපි නිවන් දැක්කා වගේ නේ. ඔව් මේ මොහොතේ දැන් ඔව් මේ මොහොතේ අපට කිසිම රාගයක් ද්වේෂයක් නැහැ නේද ඉතරනේ. ඔව් ඉහෙලම මානසිකත්වයකින් ඉන්නේ. අන්න ඒ මොහොතට අපි නිවන් දැක්කා වගේ ඇත්තෙම. මේ මොහොතේ ඔව් මේ මොහොතට අපි නිවන් දැක්කා වගේ. ඒකයි මේකේ කුසලයේ ප්‍රබලත්වය. ඒ නිසා අන්න ඒ සිතනක දැන් මේක තමයි ඇත්තෙම ස්වාමීන් වහන්සේ කියන්නේ දැක්ක ගමන් අපි මෙවැනි දහම් කරුණු තමයි අහන්න ඕන. ඔව්. Taman dannawa nam me dharma karana wen genuwata kiyanna ona. Gihi kenek unath dan oy ugga kiyala soothraya thiyena eke ugga guhapatiye kiyenawa. Ohu haamduru kenek mona gehunu gamama meweni karanaya saakatcha karanne kiyala. E widarak ne haamduru kenek eweni dana saasana nokarana taman danna dharma karanaya haamdurana kiyenawa. Anne eka. Oh e nisa me swamin wahanseelagen api ganna pradhanama prayojane thamai. මේ වැනි ධර්ම කාරණා අපි නැවත නැවතත් අහන්න ඕන. ඒක තමයි අපේ ජීවිතේට ලැබෙන ලොකුම ප්‍රතිඵලය. ඔව් අපි උපස්ථාන කරන්නේ දන් දෙන්නේ මේ ප්‍රතිලාභය ලබන්න ඇත්තෙම. ඔව්. ඒ නිසා ඒක අහන්න ලැබීමම අපේ ලොකු භාගයක්. ඉතින් ඒ භාගය අපි තව තවත් දිනු කරගන්නට ඕන. ඉතින් අද අපි සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ මූල 51 තියෙන සම්මාදිට සූත්‍රයේ ජාති වාරය ගැනයි අද අපි සාකච්ඡා කළේ. මේ සූත්‍රයෙන් සම්මාදිට්ඨිය ඇති කර ගැනීමේ ක්‍රම 16ක් ගැන සඳහන් වෙනවා. ඒ 16ත් අපි නිතර නිතර සිහි කරන්න ඕන අත්‍යවශ්‍යම අපි මුලින් කියපු කාරණා ගත්තොතින් යම් කෙනෙක් කුසල කුසල සහ ඒ වගේ කර්ම මූලයන් දන්නවනම් ඒ වගේම ආහාරය දන්නවනම් දුක ගැන දන්නවනම් ඒ වගේම ජරා මරණ දන්නවනම් ඒ වගේම ජාතිය දන්නවනම් භවය ගැන දන්නවනම් උපාදානය ගැන දන්නවනම් උපාදානය වලට හේතු වෙච්ච වේදනා ගැන දන්නවනම් තෘෂ්ණාව දන්නවනම් ස්පර්ශය ගැන දන්නවනම් ඒ වගේම විඥාන ගැන දන්නවනම් නාම රූප ගැන දන්නවනම් සංස්කාර ගැන දන්නවනම් අවිද්‍යාව ගැන දන්නවනම් කියලා මෙහෙම කරුණු ටිකක් ඉදිරියට යනවා. රාශියක් යනවා. ඔව්. ඒ කරුණු අතරින් ඇත්තෙන්ම අපේ මුල් කරුණු පහයි අද පස්වෙනි මාතෘකාව විසාගතා කළේ ජාති වාරය ඉපදීම උපත ගැන එක අතකින් සත්ව ශරීරයක ඉපදීම සත්වයේ යම්කිසි භවයකට ජනිත වෙන අවස්ථාව ගැන ස්වභාවය. ඒ ඉපදෙන්නේ කර්ම ශක්තියත් එක්ක භවය නිසා. ඒ භවය නිසා ඉපදෙනවා. ඒ භවය කෙනෙකුට නැති කරන්න පුළුවන් නම් නැවත උපතකට යෑමක් නවතිනවා. ඒ නැවත භවයකට උපතකට යෑම නවත්වන්නට නම් පිළිපදින්න ඕන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ හැම දෙයකින්ම අපි ලබන දැනුම තමයි දැනුම උපයෝගී කරගන්නට ඕන ටිකෙන් ටික හෝ මේ කියන ආර්ය මාර්ගයේහි මේ කියන සම්මාදිට්ඨිය මුල් කරගත්තු සම්මාදිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මෙන්න මේ කරුණු අටේ නිතර නිතර අපි සිහි කරන්නට ඕන. මේ කරුණු අටෙනුත් ප්‍රධානම දේ තමයි සම්මාදිට්ඨිය ඇති කර ගැනීම. යලි යලි ධර්ම දේශනා අහන්නට ඕන. ඒ අහන ධර්ම කාරණා නෝනින් මෙනෙහි කරන්නට ඕන. ඒ වගේම මේ ධර්ම කාරණා අටේම මධ්‍යස්ථානය තමයි සිහිය දිනු කිරීම, මයින්ඩ්ෆුල්නස් එක. ඒක මත තමයි කොච්චරනම් තමන් ඉදිරියට යනවද කියන එක තීරණය වෙන්නේ. ඒකයි. ඒක නිසා හැකිතාක් දුරට හරියට වාහනේ රෝද හතර වගේ. වාහනේ රෝද හතර තමයි ගමන ඉදිරියට යන්නේ. තල්ලු කරගෙන හරි යන්න පුළුවන් රෝද හතර තියනන්නේ තෙල් නැතුවත් නේ. ඔව්. අන්න ඒ වගේ තමයි මේ අපිට මේ සතර සතිපට්ඨාන කියන එක. මේ හතර. අය හතරෙන් කරන්නේ ඇත්තෙම අපේ හිත හා කය, මනස හා කය පිළිවඳ අවබෝධ කිරීමයි යන්නේ. මේ හැම දෙයකම තියෙන යථා ස්වභාවය ගැඹුරින් අපට තේරුම් ගන්න උදව් කරනවා. හිත තැම්පත් කරගෙන අපි කරන්නේ ඒක. ඉතින් මේක අපිට කරන්න පුළුවන් නම් ටිකෙන් ටික හරි අපිට දුක් නිදහස් වෙන මාර්ගයකට පිවිසලා අපිට ඉන්නට පුළුවන්. ඉතින් මේ මාර්ගයේ වඩාත්ම දිනු කරගන්නට මේ පින්තුන්ට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්තුන් නිතරම ස්වාමින් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කරන දේවල් සොයා බලලා බොහොම ඕනකමින් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඒවා සම්පූර්ණ කළ දෙනවා. අපි ඒ සියල්ලක් මේ තාම කෘතඥතාවයෙන් යුක්තව සිහිපත් කරලා හැම දිනාටම පුණ්‍ය ආනුමෝදනා කරනවා. මේ රැස් කරගත් උතුම් පින් දහම් වල බලෙන් සම්යද්දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින් තුනේ හැම දිනාටමත් පින් තුන්ගේ දරුවන්ට, දරුවන්ගේ අනාගතය සඵල කරගන්නට, ඒ වගේම ඥාති මිත්‍ර ආදීන්ගේ අනාගතය සඵල කරගන්නට දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණය සැලසේවා. දෙවියන්ටත් මේ පින් උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. රැස් කරගත් මේ සියලු පින් දහමල බලයෙන් අප නමින් මිය ගිය සියලු ඥාතීහි උද මේ පින් ඒ ඇත්තන් සිදු කරන ලද පින්කමක් සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රතිමෙන් මිය ගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මෙවුතුම් පින්ද හැමල බලෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත්වන කාලයෙහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ අද සිදු කර භාවනාමය පින්කම, ධර්මශ්‍රවණමය, ධර්ම සාකච්ඡාමය පින්කමත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. රැස් කරගත් මේ උතුම් පින්කමේ බලයෙන් සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිම්භයා. සෝකම් පන්තාච නිංසෝකා. හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා. බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොමින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.